නිහිල කෙලෙස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයම් බදන්තා ධම්මසවන කාලෝ අයම් බදන්තා ධම්මසවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ අවසරයි සදහවත් වන්දනාන්ත පිනතුනි නිවාඩා බෞද්ධ විහාර ස්ථානයේහි වස්තාලි නිමිති කරගෙන සිදු කෙරෙන පින්කම් මාලාවෙහි අද දිනට නියමිත ධර්ම දේශනාවට හුඟන් දෙනටයි පිනතුන් බලාපොරොත්තු වන්නේ ඉතින් විශේෂයෙන්ම අප මේ කුඩා දරුවන් ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කරනවා අද දින මේ පින්කමට සහභාගී වීම පිළිබඳව First of all, you all now go and welcome to the temple with the blessings of the Triple Gem, the Buddha, Dhamma and Sangha. By the power of this spiritual energy that we accrue through all these activities, may all your educational and spiritual goals meet with success. Pinnatuni, Adhapa Sankachakaranda Balapurutuvanni, දීඝනිකාය ඇතුළත් වන සිගාල සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවිජානෝ බහං හෝති සුවිජානෝ පරාභවෝ යම් කිසි කෙනෙක් දිනු වෙනවාද පිරිනවනවාද කියලා බලාගන්න පහසුයි කියලා බලාගන්න ක්‍රමය කොහොමද ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සි පරාභවෝ ධර්මයට යා කොච්චර කැමතිද අකමැතිද කියන සාධකය තමයි කෙනෙක් කොච්චර දිනු වෙනවාද කියලා බලන ක්‍රමය. ඔහු ස්වාමීන් වහන්සේ කෙනෙක්ද ගිහි කෙනෙක්ද කියන කඩාල නැහැ. ඔහුගේ ඇඳුම නෙවෙයි වැදගත් කාරණා. ඔහු කොච්චර දහමට කැමතිද කියන කාරණය. අනේ දහමට කැමැත්තක් එක්කම අපි ඇති වෙන්න ඕන පළවෙනි ගුණාංගය තමයි සුවච කියන කාරණය. ඇක්ටිව් ලිස්නින් කියන එක. පින්නතුනි මේක බුදුදහම තුළ ඉහෙලිය මගේ කළ තියෙනවා. විශේෂයෙන් දරුවන්ට අධ්‍යාපනය ලබන කාලයේදී අධ්‍යාපන ශාස්ත්‍රයේ ආධ්‍යාත්මික ශාස්ත්‍රයේ මූලිකම තියෙන ගුණාංගය තමයි ඇක්ටිව් ලිස්නින් කියන එක. One of the main qualities that we should develop in our life is that active listening. When someone says something, we should attentively listening to what they say. That is one of the main qualities that we should develop. From our very young childhood. පින්නතුනි මෙතනින් ආරම්භ වන මේ ආධ්‍යාත්මික ගුණ වගාව අපි දානෙන් සීලෙන් භාවනාවෙන් දිනු වෙලා අවසානයේදී සම්මා සතිය ඔස්සේ මයින්ඩ්ෆුල්නස් එක හරහා අපේ ඉහළම ආධ්‍යාත්මික දියුණුව කරාම අපි යනවා. බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ පින්නතුනි සම්පූර්ණයෙන්ම සතුට ලබන ක්‍රමය. සතුට ලබන ක්‍රමයේ ඊටාම නිවැරදිව දේශනා කරපු දහම තමයි බුදුදහම කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් දුකෙන් නිදහස් වෙන ක්‍රමය. අන්නේ සතුටේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඔබ අප හැම දිනම ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. ඔබ දූ දරුවන් හදන්නේ, රැකියා ආරක්ෂා කරන්නේ, හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. අන්න ඒ ඔබ සතුට ලැබීම සඳහා කරන දේ සහ බුදුදහම ඔස්සේ සතුට ලබන ක්‍රම අතර වෙනසක් තියෙනවා. මොකද වෙනස? අපි දෛනික ජීවිතයේ සතුට ලැබීම කරන කිරීම සඳහා සතුට ලැබීම සඳහා කරන දේ ලක්ෂණය තමයි යම් කිසි දෙයක් කරලා ඉවර වුණාට පස්සේ තමයි අපට සතුට තියෙන්නේ. අපි නිතරම හිතන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. හැමදාම අපි ප්‍රාර්ථනා කරන්නේ හෙට දවස සුබ වෙන්න කියලා. ඒ හෙට දවස එනවද? ඒ හෙට දවසට ඉන්න ජීවිතේ කාදාත් එන්නේ. අපි දෛනිකව ගන්න හැම දෙයකම ලක්ෂණය අපේ සුබ දවස තමයි හෙට දවස. අනේ හෙට දවස බලාපොරොත්තු වෙන ඔබ හැම දෙයක්ම කරන්නේ බලන්න මේ කුඩා දරුව කුඩා කාලේ ඔබ නිතරම දරුවගේ අනාගතය ගැන තමයි හිතේ තින්නේ. දරුවෝ ඉස්කෝලේ බාර දෙන කොහොමද? යුනිවර්සිටි යන්නේ කොහොමද? මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අපි හිතන්නේ දරුවගෙන් සැපත තියෙන සමාට අනාගතයේ දවසක කියලා. එහෙම හිතලා බලනකොට දරුවා ගෙදරක් නැහැ. දරුවා වෙනගෙනට අයිති වෙලා. ගෙදර පාළුවට ගිහිනා. අර දරුවාත් එක සුරතල් විඳින තිමිච්ච කාලය සතුට විඳින තියෙන කාලය අපි ගත කළේ නැහැ නිසලස. අපි හිතුවේ දරුවෝ ඉගෙන ගත්තට පස්සේ රැකියාව ගත්තට පස්සේ විවාහ වුණාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා. එහෙම හිතලා හිතලා ගිහලා අන්තිමට බලනකොට දරුවා ගෙදරක් නැහැ. අන්තිමට මොකද කරන්නේ? අර ඇල්බම් ටික ගන්න ඔක්කොම, පින්තූර පොත් ටික ගන්න ඔක්කොම එළියට. අරගෙන බලනවා අනේ පුතා දුව කුඩා කාලේ කොච්චර ලස්සනද, සෙල්ලම් කරපු කාලේ කොච්චර ලස්සනද, ඉස්කෝලේ ගිය කාලේ කොච්චර ලස්සනද කියලා අර අතීතේ පැත්තට හැරිලා සතුට වෙනවා. පින්තුනේ මේක තමයි සාමාන්‍ය ජීවිතයක ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කර උදාහරණයක් ලක්ෂණය මොකද්ද? ඒක තමයි යමක් කරද්දී ජීවත් වෙන මේ මොහොතේ තමයි සතුට තියෙන්නේ. අදට වඩා හොඳ හෙටක් නෙවෙයි ප්‍රාර්ථනා කරන්නේ, ඊයට වඩා හොඳ අද දවසක් වෙනතුනි. මේක හොඳට මගේ තියාගන්න. හැමදාම උදෑසන අවදුනාම හිතන්න අද තමයි මගේ ජීවිතේ ලස්සනම දවස කියලා. අද තමයි මගේ ජීවිතේ සතුටෙන් වෙන දවස කියලා හිතන්න. අද තමයි මම ගුණවත්ව මිණ දවස. අද තමයි මගේ අම්මන්ට තාත්තට අසල්වැසියන්ට හොඳටම සලකන දවස. අද තමයි මම ධර්මයේ උපරිම ප්‍රැක්ටිස් කරන දවස කියලා හැමදාම උදෑසනව දුනාම හිතන්න. ඊයට වඩා මම අද දවස සාර්ථක කරගන්නවා කියලා හැමදාම හිතන්න පිනදෙනි. බුදුදහමේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා සම්දිට්ඨික කාලික කියලා. සම්දිට්ඨික කියන්නේ මිසිබර රිසල්ස්. මේ ජීවිත කාලය තුළදී මේක රිසල්ට් එක බලන්න පුළුවන්. අකාලික, ඉමීඩියට් ඉෆෙක්ටිව්, ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුළුවන් දහමක් මේක. අන්නේ දහම තුළ ලක්ෂණය තමයි යම් කිසි වැඩක් කරද්දී කරන මොහොතේ තමයි සතුට තියෙන්නේ. කළා ඉවර කළා නෙමෙයි සතුට තියෙන්නේ. ඔබ බනහනව නම් බනහන මේ මොහොතේ සතුට තියෙන්නේ. බනහලා ඉවර වෙලා තේමනව නම් තේමන වෙලාව තමයි සන්තෝෂෙ තියෙන්නේ. ඊට පස්සේ ගෙදර ගියා නම් ඒ දරුවත් එක්ක ඉන්නේ වෙලකන සන්තෝෂෙ තියෙන්නේ. හෙට වැඩට යනවා නම් වැඩට ගිහලා එදා ඒ වෙලාවෙ තමයි සන්තෝෂෙ තියෙන්නේ. අන්න ඒකට එන්න නම් පිනොතන අපේ ජීවිතයේ ප්‍රධානතම කාරණයක් වෙන්නට ඕන. ඒ තමයි අපේ හිත පිරිසිදුව තියාගන්නට ඕන. සතුට සම්පූර්ණම රඳාපවතින්නේ අපි කොයිතරම් දුරට හිත පිරිසිදුවට ලස්සනට තියාගන්නවද කියන කාර්යය මත. බොහෝ විට අපි හිතන්නේ බාහිර දේවල් ටික හරියට පිළිවෙලට තිබුණොත් අපේ ජීවිතයේ සතුට ලැබෙනවා කියලා. ඒකෙනු කිසියම් ප්‍රමාණයකට සතුට ලැබෙනවා. නමුත් පිනතුනේ සැබෑ සතුට ලැබෙන්නේ තමන්ගේ හිත කොයි තරම් දුරට ලස්සනට පිරිසුදුවට තියාගන්නවාද කියන කාරණිය මත. අනේ ධර්මයේ සතුට ලබන මූලික අවස්ථාව තමයි බුද්ධ ධම්ම සංඝ කියන තේරුමන. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න අපි සරණ ගියපු අපි බුදුරජාණන් වහන්සේ දාන ආදී පාරමිතා පුරපු උත්තමයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මහා කරුණාවෙන් ප්‍රඥාවෙන් ඉහෙලටම සිත දිනු කරපු උත්තමයන් වහන්සේ මේ ලෝකේ හිටියා. උන්වහන්සේ ගැන දවසට හැකි තාක් සීමත් කරන්න පිණුතුනි. බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ කියන විතරක් නෙවෙයි ඒත් එක බුදුහාඳුරන්ගේ එක ගුණයක් හරි දවසට සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ තමා සමග ජීවත් වෙනවා වගේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා සිහි කරනවත් එක්කම ධර්මයේ කාරණයක් මෙනෙහි කරන්න. ධර්මයේ නොයෙක් කාරණා දේශනා කළා තියෙනවා. කෙටියෙන්ම සම්පපාපාසකරණං ගාතාව. ඒක දරුවන්ට කියලා දෙන්න. ඒ අතරත් විශේෂිනම් ධර්මය කියලා කියන්නේ සම්පූර්ණම ගතතුන් පිනතුනේ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. මේ වර්තමාන මොහොතේ හිත තියාගෙන හිත පිරිසුදු තියාගෙන ගන්න. ඊළඟ කාරණය තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ අපි ඒ සරුවත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලාට මාර්ගඵල ලැබපු ගිහි උපාසක උපාසිකවන්ට ඔබහලත් චිත්ත ගෘහපති හත්තාලවක නන්දමාතා කුජුතනා මෙන්න මේ තමයි අපේ ජීවිතයේහි සැබෑම මිතුරන් බවට පත් වෙනට ඕන. අපි දවසට කොච්චර වාරයක් මේ බුද්ධ ධම්ම සංඝ කියන දරුණ සිහි කරනවාද? මෙන්න මේක අපේ සතුට ලබන ක්‍රමයේ මූලික පියවර. දෙවෙනි කාරණේ තමයි දානීය පරිත්‍යාග සීලීත්වයේ සමාන කරන ආකාරය. ඒක ආරම්භ වන්නේ තමන්ගේ ගෙදරින්. ගෙදර ඉන්න අම්මට තාත්තට සලකන ආකාරය. ගෙදර නැත්නම් අම්මා තාත්තා කොහේ හරි ජීවත් වෙනව නම් ඒ අය වෙනුවෙන් හැමදාම මොහොතක් හරි ඔබ වෙන් කරන්න. මේක දානීය පුරුදු කරන්නයි මොහොතක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෑන් වීදුරුවක් දරුවන්ට අත ගහලා හැමදාම පූජා කරන්න. ඒක දානයක්. අන්‍යතෙනින් ආරම්භ වන මේ දානයේ නොයෙක් ආකාරයෙන් අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. අමතාත මේ ගිහිල්ලා ඉන්නවා නම් හැමදාම යයි වෙනියම් සුළු හෝ පින්කමක් කරලා අඩුම වශයෙන් බුදුරජාණන් වහන්සේට පෑන් වීදුරුවක් පූජා කරන හැරී ඒ වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න. මෙන්න මේ දානයත් එක්ක පිනතුල ලොකු ගුණයක් තමන්ගේ ජීවිතේ වැඩෙනවා. අපි ධර්මයේ හුඟා කారణ අහලා තිනවා පිනතුනි. ලොකු පින්කම් අපි කරනවා. මේ පිනතුන් පින්කම් කරන හුඟා වේදන් කරනවා. අපි දන්නවා ඒක. හුඟා මහන්සි වෙනවා ස්වාමීන් වහන්සේට දානය আদি පූජා කරනවා. නමුත් ඒ ක්‍රීම මත පිනතුනි ඇත්තටම අපට සතුට වැඩි වෙන ගතිය බොහොම අඩුයි. ඒකට හේතුව තමයි අපි පින්කම් වල සැබෑ ස්වභාවයේ නිසි ආනිසංස සාකලිතු ආකාරයේ නිසි ආකාරයෙන් තේරුම් නොගැනීම සහ ඒවා දිනකට අප පුහුණු නොකිරීම. ඒ නිසා තමන්ගේ ජීවිතයේ සතුට එන්න එන්නම වැඩි වෙනවාද කියලා බලන ප්‍රධානතම කාරණා හතරක් මෙන්න මේ හතර පිනතුනි. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන හැමදාම සීකරන. ඒ අතර දවසකට පොඩි දෙයක් හරි වෙනත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න. මොනවාක්වත්ම බැරි නම් බත්තට ටිකක් පුවමින් හරි දෙන්න. තමන්ගේ ගෙදර වත්තේ බැරි නම් පාරේ කානුවක් ළඟට ගිහිල්ලා හරි බත්තට හතර පහක් හරි සතුට දෙන්න. නැත්තම් තමන්ගේ නිවසේ තියෙන කුරුල්ලන්ට වතුර ටිකක් හරි දෙන්න. හොඳ පිරිසිදු භාජනයක වතුර ටිකක් තියලා තියන කුරුල්ලන්ට කුරුල්ලෝ එනවා, මී මැස්සෝ එනවා, කුඹි එහෙම ඇවිල්ලා වතුර බොනවා කියන දේ. මෙන්න මේ දෙයින් හරිය තමන්ගේ සතුට වැඩි වෙන ක්‍රමයේ බව තේරුම් ගන්න පිණුතුනි. මේ බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ. අන්නේ දහමගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි සතුට දිනෙන් දින වැඩි වෙනවා පිණුතුනි. අන්නේ සතුට එක දිගටම වැඩි වෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සාමාන්‍යයෙන් අපි ලබන සතුට යම් කිසි දෙයක් ලැබුණාට පස්සේ සතියක් ඉතිරෙනකන් සන්තෝෂය අපට. යම් කිසි කෙනෙක් මුණ ගැහුණාම සතියක් උපරිම සති දෙකක් යනකන් සන්තෝෂයි. කෙනෙක් දැක්කහම රූපයෙන් ඉස්සෙල්ලාම අපි බැඳෙනවා, හොඳ ලස්සන කෙනෙක්, ලස්සනට ඇඳුම් අඳින කෙනෙක්, පිරිසිදු ඉන්න කෙනෙක්, ලස්සනට කතා කරන කෙනෙක් ආදී වශයෙන් අපි කෙනෙක්ගේ ගුණ ඉස්සෙල්ලා අපට පේනවා. හැබැයි ඒ සති දෙකෙන් පස්සේ අපි යාට කොච්චර යද්ද කියනවාද කියන එක තීරණය වෙන්නේ අර බාහිර රූපයවත්, බාහිර කතා බහවත් නෙවෙයි පිනතුනි. ඊට පස්සේ මොකද බලපාන්නේ? එයාගේ ගති ගුණ. එයා කොච්චර පරිත්‍යාග සීලයේ කෙනෙක්ද? එයා කොච්චර සිල්වන්ත කෙනෙක්ද? එයා කොච්චර ආවන්ත කෙනෙක්ද? මෙන්න මේ ගුණාංග ටිකත් එක්කයි අපේ ඒ සති දෙකෙන් පස්සේ යන්නේ පිනතුනි. අන්න ඊට පස්සේ ටිකෙන් ටික තමන්ගේ විශ්වාසයේ ගෞරවයේ සතුට වැඩි වෙන නම් තමන්ගේ ළඟ ගුණාංග උපරිම ලෙස පවත්වා ගන්නට ඕන. නැත්නම් තමන් කල්ලි බුද්ධ දෙකෙනේ බවට පත් වෙන එක්ස්පය වෙනවා. විශේෂයෙන් ඔබ ගෙදරදී මුණ ගැහෙන අය උදේ හවස පේන ඔබේ සාමිපුරුෂයා භාර්යාව දරුවන් අම්මා තාත්තා මේ හැමදෙනාම පිනතුණි ගුණවත් අය බවට පත් වෙනට ඕන. ඒක ජීවිත ලස්සන ජීවිත වෙන්නට ඕන. අන්නේ ජීවිතය ඊටාම ලස්සන කරන ලස්සනම සූත්‍රයක් තමයි අද අප ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේන සිගහල සූත්‍රය. නැත්නම් සිගහලක සූත්‍රය. නැත්නම් සිගාලෝවාද සූත්‍රය. මේ පිරිතුන් ජීවිතේ වුණා ආස්ථාලි දහම් සූත්‍රයක්. සූත්‍රේ මාතෘකාව කියනකොට ඔබේ හිතේ අපි දන්න සූත්‍රයක් නේද හඳුරන්නේ මේ කියන්නේ කියලානේ. ඔබ අමුදුවෙන් අපට කියන්න දෙයක්ද කියලා සමහර හිතේ වඩනේ. නමුත් පිනතුන ඔබට ඔබ වෙනුවෙන් මේ අත්පත්‍රිකාවක් හදලා තියෙනවා. මේක තමන්ගේ ගෙදර හැමදාම තියාගන්න. මේ හෑන්ඩ් අවුට් එක තියාගන්න. ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ සතුට දිනෙන් දින වැඩි වෙනවාද කියලා බලන මැප් එක තමයි මේක. එජෙන්ඩා එක මේක. ඒ වගේම ඔබට හරි ඔබේ ළඟම ඥාතිවරයෙකුට මිතුරෙකුට යමක් වැරදුනා නම් වැරදුනේ කොතනද කියලා මේකෙන් බලගන්න පුළුවන්. ගෙදර ප්‍රශ්නයක් වෙලා නම්, වැඩක නිස්සාරණ ප්‍රශ්නයක් වෙලා නම්, දරුවට පාසලේදී ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම්, පොලිසියට යන්න වෙලා තියෙනවා නම්, හිරේ යන්න වෙලා තියෙනවා නම් ප්‍රශ්නේ මේකේ තියෙන පිනතුන. ඒ නිසා අප හිරේ නොගිහිල්ලා මේ බේරෙලා ඉන්න පිනතුනි. සමාජයේ අප්‍රසාදිරපත් නොවෙ මේ බේරෙලා ඉන්න පිනතුනි. ඇත්තටම වෙන මේ සිංහල සූත්‍රය නිසා. නැත්තම් අපි බොහෝ දෙනෙක් හිරේ ඉන්නේ. හිරේ නොගියත් ඇතැමිට ගෙදර අපි හිටියත් අපට සතුටෙන් මුහුණට මුහුණ hina වෙලා කතා කරගන්න බැහැ පිනතුනි. අපි දැකලා තියෙන සමහර අවුරුදු 20 30 40 එකට ගෙදර සතුටෙන් හිටපු අය මේ ඇතුළත් වෙන සමහර දුසිරිත වලින් එක කරුණක් කඩ වෙන්න පිනතුනි. එක කරුණක් මිස් වීම හේතුවෙන් ඊට පස්සේ ජීවිත කාලෙම මුහුණ බලලා කතා කරන්නේ ආදරය සතුට සියල්ලම අවසන් වෙනවා. ජීවිත කාලයක් දරුවෝ පෝෂණය කරලා මහන්සි වෙලා ධනය හම්බ කරලා ගෙදර ඉන්න අය පිටස්තරයි වගේ ඉන්න පිනතුනි. කෑමට විතරයි දෙන්නේ. ගෙදරින් නිසා කෑමට ගොයන එච්චරයි වෙන දෙයක් නඩු ගානේ කතා බහ කරන්නවත් නැහැ. අනේ නිසා පිනතුනි මේ එකම සූත්‍රය ගත්තත් ඇති බුදුරජාණන් වහන්සේ උදේ හවස වඳින්න. මේක තමයි අපේ දරුවන් සතුටින්ම ඉන්න ක්‍රමය ගැන තියෙන න්‍යාය පත්‍රයේ මේක. මේක තමයි අපේ ස්වාමි භාරයවන් ලස්සනට සතුටින් ඉන්නව දකින ක්‍රමය. මේ සූත්‍රයේ දේවල් ඉගෙන ගත්ත පමණට ඔබේ දරුවන් ගුණවත් දරුවන් වෙනවා, කීකරු දරුවන් වෙනවා. මේ සූත්‍රය ඉගෙන ගත්ත ප්‍රමාණයට ඔබේ අම්මා තාත්තා දෙන්න ගෞරවණීය අය බවට පත් වෙනවා. මේ සූත්‍රය ඉගෙන ගත්ත පමණට ඔබේ දරුවන් ආදරණීය දරුවන් බවට පත් වෙනවා. මේ සූත්‍රයේ ඉගෙන ගත්ත පමණට පිනතුනේ අපට දිනෙන් දින සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ සූත්‍රය ඉගෙන ගත්ත පමණට ඔබේ ස්වාමි පුරුෂයා ඔබට ආදරය කරනවා. කොච්චර ආදරය කරනවද කිව්වොත් පිනතුනි ඔබ කැමැතිම ඇඳුම් පැනඳුම් කන කර ආවරණත් ගෙනත් දෙනවා ස්වාමි පුරුෂයා. ඔබේ ස්වාමි පුරුෂයා ඔබට හරියට සලකන්නේ නැත්නම් බලන්න මේක දිගහැරලා. මේක තියෙන කාරණා ටික. ඒ නිසා ධර්මයේ දැනගත්තු පමණට ඔබේ ස්වාමි පුරුෂයා ඔබට ආදරේ, ඔබ ගැන විශ්වාසය තියෙන විතරක් නෙවෙයි, ඔබට කැම බීම ටික ගෙනල්ලා දෙන විතරක් නෙවෙයි, ඔබ කැමතිම ආවරණ මොනවද, ඇඳුම් මොනවද, සුවඳ විලවුම් මොනවද කියලා ඒවත් ඔබට ගෙනල්ලා දෙනවා. මේක තියෙන කාරණා ටික දැනගත්තු පමණට ඔබේ ස්වාමි දෙහණිය, ඔබේ භාර්යාව ඔබ කැමතිම විදියට ඉන්නවා. ඇයගෙදර ලස්සනට පාලනය කරනවා. ඇය ගෘහපතිණියගේ ගෙදර. ඇය කිසිවිටකත් සීලේ ඉක්මවන්නේ නැහැ, පංචශීලේ ඉක්මවන්නේ නැහැ. ඇය ලෝකෙ කොහේ ගියත් ඔබට විශ්වාසවන්ත දෙන්නේ බවටපත් වෙනවා. ගෙදරින් පිටස්තර ගිහලා කොයි වෙලේ එනවද, කොයි වෙලේ ගියාද කියලා ආහාර උස්සන්නේ නැහැ. කොතනද ගියේ කියලා බලන්නේ නැහැ. ඇයි දන්නවා මේකේ තියෙන සිල්වන්තකම තමන්ගේ භාර්යාවට තියෙනවා, තමන්ගේ සාන්දුරසයට තියෙයි කියලා. අන්න එතනින් ආරම්භ වෙන මේ ජීවිතයේ අවසානයේ අපේ ජීවිතයේ අපි මේ විදිහට හැමදාම තියෙන්නේ කවදා හරි දවසක අපි වයසට ගිහිල්ලා අපි ජීවත් වෙන අවසාන දවසට අපි ලං වෙනවා. මේක තියෙන කාරණා පිළිපැද්දොත් පින්නතුනි අපේ ජීවිතේ වෙනස මොකද්ද? අපේ ජීවිතේ එන්නේ නම් සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙලා කොච්චර සතුට දින වෙනවාද කියලා දන්නවද? අපේ ජීවිතේ වැඩිපුරම සතුටෙන් ඉන්න දවස කාද්ද? අපි මිය යන දවස පින්නතුනි. එදා අපේ ගෙදර මලගියක් නෙවෙයි පින්නතුනි. අපි මිය යන දවස අපේ ගෙදර මලගියක් වුණොත් අපි ඇත්තටම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියපුවේ කෙනා වැඩක් නැහැ පින්නතුනි. අපි මිය යන දවස අපේ ගෙදර මලගියක් නෙවෙයි අපේ ගෙදර මගුල් ගියක් වෙනවා. අපේ ළඟම ඥාතිවරයෙක් මිය ගිහිපු දවස අපි එයා ගැන හිතන සතුටුම දවස වෙන්නට ඕන. ඇයි එහෙම කියන්නේ? එයා මේ ජීවිතයේ අවසානට ඇස් දෙක පියා ගන්නවත් එක්කම එයාගේ පාංශකලව හත් දවසේ දානේ දෙනකොට එයා ඉපදෙලා ඉන්නේ ඉතාම සුවදායි සුගතිගාමි ස්ථානයක. මෙන්න මේකයි ධර්මය අනුගමනය කිරීමේ ප්‍රතිඵලය. බුදුරජාණන් වහන්සේගේ මරණය, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම මංගල කාරණයක් වෙනතුනි. රහතන් වහන්සේ කෙනෙකුගේ මරණය අවසාන ජීවිතයේ නිමාව පරිනිර්වාණය මංගල කාරණයක්. මාර්ගඵලලාභී උතුමෙක්ගේ මරණය දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ වදන දාසක්. අන්නේ විදියට වෙනතුනි අපේ සැබෑරසම ධර්මයට පැමිණියා කියලා කියන්නේ අපේ සතුට එන්නේ නම් හැම පැත්තෙම දිනු වෙනවා. එක අතකින් අපි ජීවිත කාලය පුරා උදව් කරපු අය එන්නේ නම් අපට උදව් කරනවා. අපි ඒ උදව් කරපු දේවල් අපට මතක් වෙනවා. අම්මා තාත්තට මම මේ වගේ සැලකුවා. මගේ සහෝදර සහෝදරයන්ට මම මේ වගේ සැලකුවා. මං අසරණයට සැලකුවා. විහෙර විහාරස්ථාන උදව් උපකාර කළා. අන්නේ දෙකම් පිනතුණි තමන්ට ජීවිතේ හැම පැත්තක්ම බලනකොට සතුට ඇති වෙනවා. අන්නේ සතුට පිළිබඳව ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අනන සූත්‍රය. අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතේ සූත්‍රයක් කියනවා අනන සූත්‍රය කියලා. අනන කියන්නේ ණය නොවීම කියන එක. අන්නේ සූත්‍රයේ සතුට ලබන ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි අක්ති සූත්‍රය. යම තමන්ට තිබීම සොයා තමන් ධනයක් උපයාගෙන තිබීම තමන්ට සතුටක්. ඇයි සතුටක් වෙන්නේ? ඒ ධනය තමන් කොහොමද උපයාගත්තේ? සේදා වක්කිතේහි බාහබල පරිචිතේහි ධම්මිකේහි ධම්මලබ්ධේහි. තමන් උපයපු හැම සතියක්ම මහන්සියෙන් දෑතේ වීරියෙන් දහඩිය වගුරුවල ධාරණ ගෝපියලා තියෙනවා. ඒ වස්තු ලොකු ධනයක් නොවෙන්න පුළුවන්. ඔබේ ගෙදර, ඔබේ බඩමුට්ටු ටික, ඔබ පෝෂණය කරපු දරුවන්, මේ හැම දෙයක්ම උපයාගෙන තියෙන්නේ මහන්සියලා ගත්තු සතියක් පාස. ඒ නිසා තමයි මේ රටේ හිටිය ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක් ඒබ්‍රහම් ලින්කන් ලියන ඔහුගේ ලෝක ප්‍රකට ලිපිය, ඔහුගේ පුතාගේ ගුරුතුමාට ලියන ලිපියක් තියෙන. ඒ ලිපිය පින්නතුනේ මම ඊට කලින් ඔබ බණවලදී කියලා දී ඔබට. The world famous letter written by Abraham Lincoln to his son's schoolmaster. Internet එකේ බලන්න ඒක තියෙනවා. ඒක ඔහු කියනවා මගේ පුතාට උගන්වන්න නිකන් ලබන ඩොලර්ස් 10ට වඩා මහන්සියෙන් ලබන ඩොලර්ස් එකේ වටිනාකම මගේ පුතාට උගන්වන්න කියලා පන්ති කාමරේදී. අපි සුකේ යම් කිසි ධනයක් තමයි අවපේල තියෙනවා නම් ඒ හැම දෙයක්ම ධාරණ කෝපේල තියෙනවා. අපේ රටේ අමල සාතලෙමයි. විශේෂයෙන් ගුරුවරු ඒ වගේම ධාර්මිකව රැකී රක්ෂා කරපු අය. ඒ අය වැඩ කරන කාර්යාලයෙන් හාෆ් ෂීට් එකක් පෑනක් කවදාවත් ගෙදර ගියේ නැහැ. ඒ අය පොඩි දෙයක් සොරකම් කරන්නේ නැහැ. දරුවන්ට උගන්වන එක මුල් කාලේ පටන් පුතේ මම කිසිම දෙයක් ඔෆිස් එකකින් ගේන්නේ නැහැ. අන්න ඒක කුඩා කාලේ පටන්ම දරුවන් පුරුදු කරනවා. ඒ මුලින් හාෆ් ෂීට් එක පෑන ඔෆිස් එකෙන් ගෙනවත් මොකද වෙන්නේ? දරුවා ඉවර ඥානෙට ගන්න. ඒ දරුවා කවදා හරි රැකියාවක් කරනකොට රැකියාවේ ප්‍රමාණයට හොරගම් කරනවා. ඒ දරුවා බැරි වෙලාවත් රටක නායකයෙකු වුණොත් මොකද වෙන්නේ? ඉරටේ ජනතාවට තියෙන ආහාර ටික බෙහෙත් ටික අධ්‍යාපනයට තියෙන සල්ලි සියල්ලම හොරගම් කරනවා. ඒ නිසා මෙන්න මෙතනින්ම ආදර්ශය දෙන්නට උන පිනතුනවා. ධාර්මික ධනිය උපේන එක ඒ තමන්ට තියෙන ධනිය ටික ගැන හිතන එක සතුටක් ඒක. ඒ විතරක් නෙවෙයි භෝග සුඛය. අර තමා මහන්සි උපයපු ධනිය අත්තාන සුඛෙටි පේනේටි තමන් පරිහරණය කරන්නේ ධාර්මික ධනිය. පුත් ධාරාන සුඛෙටි පේනේටි තමන්ගේ ස්වාමි දියණිය දරුවන් පෝෂණය කරන්නේ ධනෙ. මාතා පිතුන්නා සුඛෙටි පේනේටි අම්මා තාත්තා දෙන පෝෂණය කරන්නේ ඒ මහන්සි උපයපු ධනිය පිනතුනි. පින්කම් සඳහා යොදන්නේ ඒ ධාර්මික ධනිය. අපේ රටේ අතීතයේ හිටිය සමහර රජවරු රාජ භාණ්ඩාගාරයෙන් අරගෙන දන් දුන්නේ නැහැ. ඇතැම් රජවරු ගැන ඔබ අහලා ඇති. කොහොමද දන් දීලා තියන්නේ අය? ඒ අය අප්‍රකට වෙස්යක් අරගෙන වෙස් වලාගෙන ඈත ප්‍රදේශයකට ගිහිල්ලා කම්කරු වැඩක් කළා, කුලී වැඩ කළා, උපයගෙන ඇවිල්ලා අන්නේ ධනිය සමය දන් දීලා තියෙනවා. පුදුමයි නේද? ශ්‍රී ලංකාවේ ඉඳපු සමහර රජවරු මේ ධාර්මිකව දන් දෙන්නවන කියන එක දැනගෙන ධර්මයේ තුලින් ඉන්නේ. එයා ගෙස් වලාගෙන ඈත ප්‍රදේශයකට ගිහිල්ලා කුඹුරු කොටලා, ගොවිතැන් කරලා, වෙනත් කුලී වැඩ කරලා සල්ලි උපයලා ඇවිල්ලා අන්නේ සල්ලි වලින් තමයි දන් දීලා තියෙන්නේ. කොච්චර ආනිසංසයද බලන්න පිළිතුරුනි. අන්නේ වගේ ධනය තියෙනකොට ඒ ධනය දෙස බලන්න මේව පිළිතුරුනි සතුට වෙන ක්‍රම. මේ පිළිතුරු දැනටත් ඒව කරනවා ඇත්තෙන්ම. හැබැයි ඔබ සතුට වෙන විදිහට දන්නේ නැහැ, හිතන්නේ නැහැ ඔබ ඒක. දැන් මේ රටේ අපි දන්නවා මේ රටේ කාටවත් එහෙම හොරබරු කළ සල්ලි උපයන්න බෑ. ඔබ උපයන හැම සතියක්ම හැම ඩොලර් එකකටම ඔබ මහන්සි වෙලා තියෙනවා. ඔබ අන්නේ ගැන හිතන්න. මම මේ උපයලා තියෙන මහන්සිය. අන්නේක ඔබට කුසලයක් ඇති වෙන ඔබේ සතුට ඇති වෙනවා ඒක. ඔබ අම්මට තාත්තට උදව් කරන්නේ. ඔබ ශ්‍රී ලංකාවේ ඥාතිවරයෙකුට කියක් හරි යවන්නේ. ඔබේ මහන්සියෙන් හරියම කරපු දේ. අන්නේ එතකොට ඔබ සතුට වෙන්නේ. මම මේකට යොදවන්නේ ධාර්මික දේවල් කියලා. ඊළඟට අනන සුඛ. ණය නොවීම සුවේ. ණය නොවීම කියන එක පින්නතුනි මේ කාලේ හැටියට අපි කල්පනාවෙන් විසඳ ගන්න ඕන දෙයක්. දැන් මේ වගේ රටක ඉන්න ඇයිද ණය නොවී ඉන්න බෑ නේද? ණය වෙන්න වෙනවා. හැබැයි ඒ ණය වීම පින්නතුනි ණයක් වශයෙන් නෙවෙයි සලකන්නේ. ඒක මානසිකව තමන් කරන සාමාන්‍ය වියදමක් විදියට. ඔබ ගෙදරට ගෙවන මෝගේජ් එක, වාහනෙට ගෙවන රෙන්ට් එක, ලීසින් එක, නැත්නම් මාසිකේ කුලිය, ඒක ඔබ කරන්නේ ඔබ ලබන ආදායමට සරිලන විදියට ඔබට නඩත්තු කරන්න පුළුවන් ප්‍රමාණයට. එතකොට ඒක ණයක් වෙන්නේ නැහැ. ණයක් වෙන්නේ කොහොමද? අපිට මාසික උපයන ධනෙන් ආවරණය කරගන්න බැරි විදියට නම් අපි ඒ ණය අරගෙන තියෙන්නේ. අන්න එතකොට තමයි ණයක් වෙන්නේ. එතකොට අපේ වාහනේ ගත්තේ, අපේ ගෙදර ගත්තේ, අපේ දරුවට අධ්‍යාපනය ලබා දීමට ආදියට වියදම් කරේ තමන්ට පුළුවන් මට්ටමේ නම් ඒක තමන්ට මාසික ආදායමෙන් ආවරණය කරගන්න පුළුවන්. කර්මනාගණය කරගන්න පුළුවන්. එතකොට ඒක ණයක්ම වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අන්න ඒ තමන්ගේ ආදායමට සරිලන විදියට වියදම කර්මනාකරණය කරගන්නට ඕනේ. ඒක තමයි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සම ජීවිතතාව කියලා සඳහන් කරන්නේ. මේ අනන සෝයම තමයි. ඊළඟ කාරණේ තමයි අනවජ්‍ය සෝයේ නිවැරදි බව. අපේ ජීවිතෙන් කායිකව හෝ වාචිකව හෝ වරදක් සිදු වෙලා නැහැ කියලා හිතන ස්වභාවය. අන්න ඒක තමයි තියෙන සෝයක් වෙනතුනි. විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීම. එතකොට මෙන්න මේ සිගාන සූත්‍රයේ පළවෙනි පියවර තමයි විශේෂින වෙනතුනි මේ සූත්‍රෙන් කියන්නේ නිකං කෙනෙක් ගැන නෙවෙයි අතටම. මේ සූත්‍රෙන් කියන්නේ හොඳට ධර්ම ශ්‍රවණය කරලා මේ සද්ධර්මයට බැසගත් වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් ජීවිතය ගත කරන ආකාරය තමයි මේකින් කියන්නේ. හැබැයි අපි මේ මට්ටමටපත් නොවුනත් අපේ කල්යාණ සීලමා කියන මට්ටමින් සිල්වන්ත ජීවිතයක් ගත කරන්න හැටියට අපිට මේකේ තියෙන සීලම කාරණා ජීවිතේ පිළිවදින පුළුවන්. අපි මේ කාරණාටික ජීවිතයේ පුරුදු කරෝතින් පිනතුනි අපත් මාර්ගඵලලාභී කෙනෙක් වගේ වෙනවා, සෝවාන්ච කෙනෙක් වගේ. ඒ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ අපේ ජීවිතේ නෙත් දෙක පිය වෙනකොටම අප ඊළඟට නෙත් දෙක හරින්නේ මීට වඩා ඉහළ ස්ථානයක පිනතුනි. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ මේක. දැන් මේ රටේ නම් සලකන්නේ සාර්ථකත්වය කියලා වැඩිපුර අවුරුදු ගානක් සතුටින් ජීවත් වෙන එක නේද? ඒකත් හොඳ දෙයක්. ඒ සතුට බුදුදහම තුලත් කියලා තියෙනවා. හැබැයි ඊට වඩා ඉදිරි පියවරක් ගිහිල්ලා තියෙනවා. ඒ මොකද්ද? අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ මේ ජීවිත කාලය සතුටින් ඉඳීම පමණක් නෙවෙයි. ඊළඟ කාරණේ මොකද්ද? මරණයෙන් මත්තේ ජීවිතයක් මීට වඩා ගිහිල තැනක අපි ඉපදෙන්නට ඕන පින්නතුනි. ඒක අනාගතය ගැනම නිතර හිතන කාරණයක් නෙවෙයි. අපි වර්තමාන මොහොතේ සතුටෙන් ගත කිරීමත් එක්කම අපි අනාගතය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. අන්නේ ගමන් මගේදී පළවෙනි පියවර තමයි සතර කර්ම ක්ලේශ වලින් දුරු වීම. සීගාන සූත්‍රයේ එකාතකින් සඳහන් කරනවා සතර කර්ම ක්ලේශ කියලා. දෙවෙනිට දක්වනවා සතර ආගති. ඊළඟට අපාය මුඛ හය. ඊළඟට දිසාවන් හයට සංග්‍රහ කරන්නේ කොහොමද කියන එක. ඊළඟට මිත්‍රයන්. අයහපත් මිත්‍රයන් සහ සුහඳ මිත්‍රයන්ගේ ලක්ෂණ ටික තමයි මේ සූත්‍රයෙන් දක්වන්නේ. මොකද මේ සූත්‍රයෙන් කියන්නේ සතර කර්ම ක්ලේශ, සතර ආගති, අපාය මුඛ හය, දිසාවන් හයට කොහොමද සලකන්නේ? සහ මිත්‍රයන් හඳුනාගන්නේ කොහොමද? නරක මිත්‍රයන් කවුද? හොඳ මිත්‍රයන් කවුද කියලා බලාගන්න ක්‍රමය. මෙන්න මේක තමයි සූත්‍රයේ සමස්තය කියලා කියන්නේ. පින්නතුන් මේකේ සියලුම කරුණු ඉතාම සංසිද්ධව ඔබට දක්වලා තියෙනවා. මේ කරුණු හොඳට පින්නතුනි පුළුවන් නම් දවසට එක පිටුවක් හරි කියවන්න මේක ගෙදර තියාගෙන. මේකේ PDF ෆයිල් එකක් අවශ්‍ය නම් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ඊළඟ ගන්න පුළුවන්. ඔබේ යාළුවත් එක්ක ෂෙයාර් කරගන්න මේක. පින්නතුනි පළවෙනි පියවර තමයි අපේ හිතේ තියෙන ලස්සන නැති කරන කාරණා හතරකින් අපේ හිත රැක ගැනීම. මොනවද ඒ? ඒ තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම සහ බොරු කීමෙන් වැළකීම. මේවට කියන්නේ සතර කර්ම ක්ලේශ කියලා. අපේ හිතේ තියෙන ලස්සන බව නැති කරන කාරණා හතරක්. සතුන්ගේ පීඩා කරනකොට, සොරකම් කරනකොට, වැරදි කාම සේවනය යෙදෙනකොට, බොරු කියනකොට අපේ හිතේ තියෙන ලස්සන නැති වෙනවා පිනතුනි. ඒ විතරක් නෙවෙයි මේ සීමාව ඉක්මවල කරන්න ගියොත් මොකද වෙන්නේ? ගෙදර ප්‍රශ්න ඇති වෙනවා, වැඩ ගන්න ස්ථානයේ ප්‍රශ්න ඇති වෙනවා, අවසානයේ කොහෙන්ද නිමාටපත් වෙන්නේ? දන්නවනේ නේ? කොහෙන්ද දන්නේ කියලා නේ? ඒකෙන් පින්නතුනේ තමන්ගේ ධනියක් පිරිල යනවා, තමන්ගේ පවුලේ දරුවන්ගේ කාගේ ජීවිතේ නැති වෙලා යනවා. ඒ නිසා ඔබ ජීවිතයේ සාර්ථකත්වය ලබන පළවෙනි පියවර තමයි හොඳට නිතර නිතර විමසලා බලන්න මේ කාරණා හතරෙන් අඩුවක් තමන්ගේ ජීවිතේට සිද වෙනවාද කියලා. ඒ විතරක් නෙවෙයි ඔබේ ළඟම ඥාතීන් කරදරවලට පත් වෙන එකෙන් වළක්වන්න කැමති නම් විශේෂයෙන් තමන්ගේ දරුවන්ට මෙන්න මේ හතර කියලා දෙන්න. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම සහ බොරු කීමෙන් වැළකීම. මේ කාරණා හතරෙනුත් වඩාම වැදගත් කාරණේ මොකද්ද? මේ කාරණා හතරෙන් වැදගත්ම කාරණේ මොකද්ද? මේ වැරදි හතරෙන් ප්‍රබලම වැරද්ද මොකද්ද? හිතලවත් නැහැ මේ පින්නතුන්. දැන් හරි හිතලා බැහැද කියන්නේ? අපට කවදාවත් නොසිතෙන කාරණයක් හැබැයි. මොකද්ද? බොරු කීම. බොරු කීම තමයි මේ වැරදි හතරෙන් ප්‍රබලම වැරදි හතර පින ප්‍රබලම වරද. හොඳට මතක තියාගන්න. ඇයි ඒකට හේතුව? බොරු කියන කෙනා අනිත් වැරදි ඔක්කොම කරනවා. ඇයි ඒ? ඔව් බොරු කියන අර වැරදි කරේ නැහැ කියලා වසන් කරනවා. ඇත්ත කතා කරන කෙනා මුල් වැරදි කරන්නේ නැහැ පිනතුනි. ඇයි ඒ? ඔව් දන්නව ඇහුවත් කියන්න වෙනවා. ඔව් මං කරා කියලා කියනවා. ඒ නිසා ඔබ වැරදි වලින් හැකිතා දුර වෙනවා. ඒ නිසා දරුවන්ට ඔබ උගන්වනවා නම් මුලින්ම උගන්වනවා මෙන්න මේක පිළිතුරු. දරුව වැරදි කරත් සමන්නේ දරුව ඇත්ත කියනවා නම් දරුවට නිදහස දෙන්න ඕන දඬුවම අඩු කරන්න ඕන. ඇදැමිට ඇත්ත කිව්වම වැඩිපුර ගහනවනේ. එහෙම කරන්න බෑ පේනතනිය. දරුවට කියනවා ඇත්ත කියන්න ඇත්ත කිව්වොත් වැඩ දඬුවම් දෙන්නේ නෑ නැත්නම් දඬුවම අඩු කරනවා කියලා. ඔබ දරුවට දඬුවම් දෙන නිසා තමයි දරුව බොරු කියන්නේ. ඒ නිසා දරුවන්ට මුලින්ම උගන්වන්න ඕන දේ තමයි ඇත්ත කිව්වොත් ඔයා නිදහස් කරනවා කියලා. ඔයා රිලීස් කරනවා කියලා. පින්වත්නි බෝසත් පාරමිතා පුරන උතුමේ ජීවිතයේ අඛණ්ඩව ඒ පාරමිතා පුරන සමය රකින ගුණාංගය තමයි සත්‍යවාදී වීම කියන එක. ඒක සරල නෑ පින්වත්නි. මේක ලස්සන උපමාවක් තියෙනවා. බෞද්ධ සාහිත්‍යෙම තියෙනවා. ඇතෙක් අලියෙක් යුද්ධයකට යනකොට ඒ යුද්ධයේදී ඇතා තමන්ගේ සියලුම අවයව උපයෝගී කරගෙන යුද පිටියේදී යුද වදිනවා. පුහුණු කරපු ඇතෙක් යනකොට. ඔහු හිසින් සටන් කරනවා අතින් පයින් කන් දෙකෙන් වලිගෙන් හැම අංගයකින්ම ඔහු සටන් කරනවා. හැබැයි ඔහු එක ඉරියව්වක් එක ඉන්ද්‍රියක් පරිසම් කරනවා. මොකද්ද? ඇතාට තමන්ගේ ශරීරයේ තියෙන වටිනාම අංගය මොකද්ද? හොඬ වැල. ඒ ඇතා හොඬ වැල කටේ දාගෙන තමයි සටන් කරන්නේ. හොඬ වැල එළියට ගන්නෑ. අතපය කැඩිලා ගියත් ඔළුව දුවලා වුණත් ඔහු ලේසියෙන් හොඬ වැල එළියට ගන්නෑ. හැබැයි යම් කිසි වෙලාවක ඇතා හොඬ වැල එළියට ගන්නවා. ඒ ගන්නවා කියන්නේ ඇයි? ඔහු දැන් මාරාන්තික සටනට පෙළඹෙන්නේ. ඔහු දන්නවා ඊට පස්සේ නැති වෙන දෙයක් නැහැ කියලා. ඇතාගේ ළඟ ඉන්නේ ඇද්බෝවා නැත්නම් ඇතා පිට ඉන්න රජතුමා දන්නවා ඇතා හොඬ වැල එළියට ගත්තොත් ඇතා දැන් අවසාන සටනට බහැලා තියෙන කියලා. ඔහු දන්නවා දැන් ඇතාට ජීවිත අපේක්ෂාවක් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි පින්නතුනි. ආධ්‍යාත්මික ලෝකයේදී සුචරිතවත් සමාජයේදී යම් කෙනෙක් බොරු කියනවා නම් ඔහු ඇසුරු කරන අනිත් අය දන්නවා ඔහුගේ ළඟ අනිත් සියලුම ගුණාංග වලින් ඔහුගේ පරිහානිය තියෙයි කියලා. ඔහුට ඕන වරදක් කරන්න පුළුවන් කියන එක දන්නවා. ඒකන් ධම්මං අතීතස්ස මුසාවාදස්ස දන්තුනෝ විතින්න පරලෝකස්ස නැති පාපන්න කාරියන් කියලා. යම් කිසි කෙනෙකුට බොරුවක් කියන්න පුළුවන් නම් ඔහුට ඕන වරදක් කරන්න පුළුවන්. ඒ නිසා සත්‍යවාදී වීම කියන එක දරුවන්ට කුඩා කාලේ පටන් ගන්නන පිනතුනි. ඒ නිසා මේ හතරෙන් වැදගත්ම කාරණයක් මේක. නමුත් මේකට අපි දක්වලා තියෙන අවධානය සැලකිල්ල ඉතාම අඩුයි. මේක තමයි සැලකිල්ල දක්වන ඕන ඉහළම කාරණය. ඇත්ත කතා කිරීම කියන කාරණය. ඔබ දකින්නේ නැති පහුගිය කාලේ පොඩි හාමුදුරු කෙනෙක් ධර්ම දේශනාවක් කළා. එක්තරා වනිදුලි නාලිකාවක ධර්ම සාකච්ඡාවක් කළා. අවුරුදු 12ක 13ක පොඩි හාමුදුරු කෙනෙක්. ඔබ දකින්නේ නැති බොහෝ විට ඒක. ඒ හාමුදුරු හරි ලස්සන ධර්ම සාකච්ඡාවක් කළා ඒ හාමුදුරුගේ ජීවිත චරිතය ගැන. ඒක ඔබ අනිවාර්යයෙන්ම අහන්න ඕන බලන්න ඒක. ඒකේ පොඩි හාමුදුරු කියනවා gedara hitiya කාලේවත් කවදාකවත් බොරුවක් කියලා නැහැ කියලා. ඒක ජීවිතේ ලොකු ශක්තියක් වුණා කියලා. අවුරුදු 13ක පොඩි හාමුදුරු කෙනෙක් කරන්නේ ධර්ම සාකච්ඡා වෙනදී අතිශය වැදගත්. ඒක අහන්න ඒක එක වතාවක් නේ අඩු ගානේ තුන් පාරක් හරි අහන්න. ඒ තරම වැදගත් දෙයක. ඒ තමගේ ජීවිතයක් සංසහ ගන්න හැටි ලෝකෙ දෙස බලන විදිය සමාජය දෙස බලන විදිය ඒ කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒතකොට පින්වත්නි මෙන්න මේ කරුණු හතරෙන් හැකිතාක් දුරට වෙන් වෙන්න තමන්ගෙන් තියෙන පොඩි පොඩි අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. අතීතයේ සිදුවලා තියෙන වෙන්න පුළුවන් ඒකට කමන්නේ. අද ඉඳන් හෙට ඉඳන් හතරම කඩ වෙනවා නම් අඩු ගානේ එකක් හරි ආරක්ෂා කරගෙන ගන්න බලන්න. දෙකක් කඩ වෙනවා නම් තව එකක් කඩ නොවී ඉන්න බලන්න. කාලයක් ඇදී මේ හතරම පුළුවන් උපරිමෙන් ආරක්ෂා කරන්න විතරක් නෙවෙයි තමා මේක රකින්න බව භාවනාවක් විදිහට වඩන්න ඕන. සීලය සීලේ විතරක් නෙවෙයි පිනුත් මේක සීලානුසුති භාවනාවක් වෙනට ඕන. පංචශීලය ආරක්ෂා කිරීම මහා පුණ්‍ය ගංගා පින් උල්පත් පහක් විදිහට දක්වනවා. මේක සරල නෑ පින්නතුනි. මේක දන් දීමට වඩා වටින දෙයක්. දැන් අපි කියමු කෙනෙක් ලොකුවට දන් දෙන කෙනෙක් ඉන්නවා. එයාගෙන සමාජයේ ලොකු කීර්තියක් තියෙනවා. හැබැයි එහෙම කීර්තිය තියෙන කෙනෙක් බලන්න ඒ කෙනාගේ අතෙන් මේ සතර කර්ම ක්ලේශ වලින් එකක් සිදු වෙන බව ඔබ දැනගත්තොත් අර තියෙන ගෞරවයට මොකද වෙන්නේ? එයා මේ දන් දෙන්නේ සොරකම් කළා කියලා ඔබ දැනගත්තොත් මොකද වෙන්නේ? අර ඔහු දන් දීමෙන් ඇති කරගත්තු කීර්තිය එක මොහොතින් නැති වෙනවා. එනිසා දානයට වඩා සීලය උතුම් පිනතුනි. විශේෂයෙන්ම ඔබ ළඟම ඉන්න අයගේ ගෞරවය ආදරය ලබා ගන්න කැමති නම් පුළුවන් තරම් සිල්වන්ත වෙන්න පිනතුනි. ගෙදරදී ඉතාම සිල්වන්ත ජීවිතයක් ගත කරන්න. ගෙදර ඇය තමයි අපිට නිතරම පේන්නේ. උදේ හවසේ පේන්නේ අය. එයාගේ ගෞරවය එන්නේ නැම වැඩි වෙන්නට ඕන. මෙන්න මේ හතරට කියනවා සතර කර්ම ක්ලේශ කියලා. හිත කිලුට කරන දේවල් හිත ලස්සනට තියාගන්න කැමති නම් මේ හතරෙන් හැකිතාක් දුරට අයින් වෙන්න. ඊළඟ කාරණය තමයි සතර අගතියට නොයාම. තමන් යමක් කරද්දී ඡන්දයෙන් අගතියට යනවද? ද්වේෂයෙන් අගතියට යනවද? මෝහයෙන් බයෙන් අගතියට යනවද කියලා නිතර නිතරම බලන්න. ඒ කියන්නේ තමන් යම් දෙයක් කරනකොට යම් තීරණයක් ගන්නකොට ඔබේ බලවත් කැමැත්ත දැඩි ආශාව නිසාද ඔබේ තීරණය ගන්නෙ? නැත්නම් ඔබේ දේ කරන්නේ යම් කිසි කෙනෙක් එක්ක අමනාපෙන්ද? ඔබ ඒක කරන්නේ බය නිසාද? ඔබ ඒක කරන්නේ කර්මඵල විශ්වාසයෙන් නැතුවද කියන එක නිතර නිතර බලන්න. ඡන්ද, ద్వේෂ, බය, මෝහ ඔබ ළඟින්ම කෙනෙක් ඇසුරු කරනවා නම්, ඔබ කාර්යාලික වැඩ කරනවා නම්, ඔබත් එක්ක එකට යම් කිසි ව්‍යාපාරයක් කෙනෙක් කරනවා නම්, ඔබත් එක්ක සමිති සමාගමක කෙනෙක් ඉන්නවා නම්, ඔබ ගැන බලන ප්‍රධාන කාරණයක් තියෙනවා. අපි ඒකට කියන බයස් කියලා. කොච්චර නම් මෙයා අගතිගාමි කෙනද කියලා හොඳට බලනවා. ඔබ කොච්චර දන් දෙනවද කියන එක විතරක් නෙවෙයි බලන්නේ. ඔබ කොච්චර පංචශීලයේ රකින්නවද කියන එකක් විතරක් නෙවෙයි බලන්නේ. ඊටත් වඩා ඉතාම සියුම බලනවා. ඔබ යම් කිසි තීරණයක් ගනිද්දී මේ ඡන්ද, ద్వේෂ, බය, මෝහ කියන මේ හතරෙන් අගතියට ගිහිලද ගන්නෙ කියන එක. එනිසා හුඟක් කල්පනාකාරී වෙන්නට ඕන. පින්නතුනි මේ කරුණ බුදුරජාණන් වහන්සේ හරියට මහා පතලක් බැහැලා ඒ පතලේ මැණික් ගරලා හොයාගත්තා වගේ අපට දීලා තියෙනවා පින්නතුනි. අපි කොච්චර වාසනාවන්තද බලන්න. මෙන්න මේ සතරගතියෙන් පුළුවන් තරම් අයින් වෙන පින්නතුනි. අපි ජීවත් වෙන කාලේ අපට අවශ්‍ය වෙන උරුමගේ ආදරේ, ගෞරවයේ, විශ්වාසයේ දිනා ගන්න එක, කීර්තිය දිනා ගන්න එක. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් යතෙන් මේ සතර අගතියට පත් වෙනවා නම්, කිසියම් කෙනෙක් මේ සතර අගතියට ගිහිලා නම් කටයුතු කරන්නේ ඔහුගේ කීර්තිය හරියට අවපස සඳ වගේ ටිකෙන් ටික අඩු වෙලා යනවා කියලා. ඔබ දන්නවනේ පොන් පොහෙන් පස්සේ, පසලොස්සක පොහේ දවසෙන් පස්සේ හඳට මොකද වෙන්නේ? හඳේ ටිකෙන් ටික අඩු වෙලා යනවා. අන්නේ වගේ තමයි යම් කිසි කෙනෙක් කටයුතු කරන්නේ ඡන්දයෙන්, ద్వේෂයෙන්, බයෙන්, මොහෙන් අගතියට ගිහිල්ලා නම් ඒ කෙනාගේ කීර්තිය එන්නෙම අඩු වෙලා යනවා. යම් කිසි කෙනෙක් සතර අගතියෙන් දුර වෙලා නම් ඉන්නේ එයා හරියට පුරපස හඳ වගේ. ඔබ දන්නවා පසලොස්සක පොහේ දවසෙන් පස්සේ දින 14ක් 15ක් ගියාට පස්සේ අමාවක එනවා. ඒ අමාවකෙන් පස්සේ ආයි ටිකෙන් ටික හඳ ලොකු වෙනවා. ඊළඟ පසලොස්සක දවස එනකම් සතර අගතියට නොයන කෙනාගේ කීර්තියත් අන්නේ වගේ පුරපස හඳ වගේ ටිකෙන් ටික ඔහුගේ කීර්තිය දින වෙනවා කියන්නේ. මෙන්න මේ කාරණා හතර පිළිතුරු ගැන අපි හුඟක් අවධානයෙන් ඉන්නට. ඊළඟ කාරණය තමයි කාරණා හයක් තියෙනවා අපාය මුඛ කියලා. අපාය කියන්නේ මේ ජීවිතයේ සතුට සැනසීම නැති වෙන සහ විශේෂයෙන් භෝග සම්පත්තියේ පිරියන කාරණා හයක් ගැන සඳහන් කරලා තියෙනවා. මේවට කියන්නේ අපාය මුඛ කියලා. ඔබට දීපවත් පත්‍රිකාවිය තියෙනවා. එයින් එකක් තමයි රහමෙර පානිය. මන්ද්‍රව්‍ය භාවිතයේ තමන්ගේ භෝග සම්පත්‍ය පිරිනන කාරණය. දෙවෙනි කාරණය නොකල්හි වීති සංචාරය. වැරදි වෙනවල් වලදී පාරට බහින එක. කරගිර ආරක්ෂා සඳහා අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා යාම නෙමෙයි මේ කියන්නේ. එන් බැහැරව පිටින් විට අනවශ්‍ය දේවල් සඳහා නිසි වේලාවෙන් බැහැර තමයි ඊට බැහැල යනවනම් තමන් නොකරපු වැරදි වලට තමන් අහු වෙන්න පුළුවන්. ඒ වගේම තමාගෙන තියෙන කීර්තිය, ගෙදර අයගෙන තියෙන විශ්වාසය නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා තමන් ගෙදරින් නික්මලා යනවනම් තමන් යන ස්ථානය නිශ්චිතව කියලා යන්න. ඒක තමයි ගෞරවය ආදරය දිනු කරගන්න ක්‍රමය. තමාගේ දරින් කීයට පිටවක් නවත් ගැටලුවක් නැහැ. තමන් පිට වෙන වෙලාව තමන් යන්නේ කොහෙද කියලා අනිතර කියන්න. අනිත් ඒවා ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. වෙනත් තැනකට දුර ප්‍රදේශයකට ගියා නම් තමන් කෙටි පණිවිඩයක් කියවන මම ගියා කියලා. ඒක අනිත් ඒවා කොච්චර සතුට වෙනවද බලන්න. නොකල් ලිවිද සංචාරය අපාය මුඛයක් කියලා විදිහට දක්වනවා. ඊට නිතර නිතර උත්සව බලන්න යෑම. නිතර නිතර නාට්‍ය උත්සව ආදී බලන්න යනවනම් ඒකත් තමන්ගේ ධනය පිළිගෙන කාරණයක් කියලා කියනවා. ඉතින් පේනතොන්න හොඳට අත්දැකීම් ඇති එක නේද දන්නවනේ ඉන්නේ වටා පිටා හැදලා බලනකොට නේද පිළිගෙන හැටි. ඊළඟ සෝදුව. ඉතින් මේ පේනතුරු නම් හොඳටම තේරෙන්නේ නේද? එක පැත්තකින් එනවා අනිත් පැත්තෙන් දීලා යනවා. ඉතින් කොච්චරනම් පිරිසක් දුකින් ඉන්නවද ඒක නේද? ඒ නිසා මේ පිනතුනේව දැනගෙනම ඔබ වැලකිලින් අය ඔබේ ගැන හුවස්සතුරටපත් වෙන්න. ඊළඟ පස්වෙනි කාරණය තමයි පාප මිත්‍රාශ්‍රය. අපි පරිහරණයටපත් කරන මිත්‍රයන්ගේ ආශ්‍රය. ඒ නිසා ඔබ දරුවෝ ගැන බලනකොට නිතරම බන්නේ දරුවෝ කාත්යකට නම් ආශ්‍රය කරන්නේ කියලා නේ. ඔබ හරියම බය දරුවට මොකක් හරි වැරදි දෙයක් ඒ කියලා නේ. අන්නේ වගේම තමයි ඔබත් ඔබ ගැන නිතර නිතරම හිතන්න ඔබ ඇසුරු කරන්නේ ළඟින් ඇසුරු කරන්නේ කවුද කියන එක ගැන. ඒ අයගේ ඇසුර හොඳ අයගේ ඇසුර ලැබෙච්ච පමණට ඔබ දිනු වෙනවා. ඊළඟ හයවෙනි කාරණය තමයි අලස බව, කම්මැලිකම. මෙන්න මේ කාරණා හය තමන්ගේ භෝග සම්පත්තියේ පිරිහෙන සහ මෙලව ජීවිතයේ සතුට සැනසීම අඩු වෙලා පරලෝ ජීවිතයේ දුගතිගාමී වෙන හේතු වෙන කරුණු. එතකොට පළවෙනි කාරණය තමයි රාමර පානය කිරීම. දෙවෙනි කාරණය නොකල්ලි අවේලාමේ වීති සංචාරය. ඊළඟ කාරණය නිතර උත්සව බැලීමට යෑම. ඊළඟට සෝදුව. ඊළඟට වැරදි මිත්‍රයන් පාප මිත්‍රයන් ආශ්‍රය කිරීම. හයවෙනි කාරණය අලස බව. එනිසා මේව තමයි දරුවන්ට කියලා දෙන මේ වුණොත් ජීවිතය පරිහානිය වෙනවා කියන එක. ඕනෑම සමාජයක බලන්න පිළිහිලා තියෙන යම් කෙනෙක් මේ කරුණේ හේතු වෙලා තියෙන පින්නතුනි. මෙන්න මේ කාරණා කාටද දේශනා කළේ? සිගාල කියලා තරුණයාට. බුදුරජාණන් වහන්සේ කාලේ කරන තරුණයේ උදෑසන අවදි වෙලා ඔහු දිසාවන් හයට වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. එතකොට ඔහුගෙන් අහුවා මොකද මේ කරන්නේ කියලා. ඔහු කියනවා ඔහුගේ පියා මිය යන අවස්ථාවේදී සඳහන් කළා දිසාවන් හයට වඳින්න කියලා. උතුර දකුණ නැගෙනහිර බටහිර උඩ යට කියන මේ හයට ඔහු උදෑසනම ඇතැම් විට වතුර බැහැලා ගඟේ බැහැලා දියේ නාලා ඇවිල්ලා කෙත් පෙඩි පිටින් ඔහු මේ දිසාවන් හයට වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සිගාලක ආර්ය විනීහි සදිසා වන්දනා කියන ඕක නෙවෙයි. ආර්ය විනීහි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඔව පහළ වෙන ප්‍රඥාවන්ත උතුමන්ගේ ශාසනවල සදිසාවන් වන්දනා කරනවා කියන්නේ දෑතින් වැඳීම විතරක් නෙවෙයි ඔවුනොවුන්ට යුතුයකම් කිරීම කියන. ඒ දිසාවන් හයට සමාජින් අය වර්ග කළා තියෙනවා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ෂිනා දිසා පුත දාරා දිසා පච්චා මිත්තා මච්චාත උත්තරා දාස කම්ම කරා හෙට්ටා උද්ධම සමන බ්‍රාහ්මණ. මාතා පිතා දිසා පුබ්බා අම්ම තාත දෙන පෙර දිසාව නැගෙනෙන පැත්ත. අපේ ලෝකයේ සදාතනික හිරු සඳු දෙදෙනා තමයි අපේ ලෝකයේ අම්ම තාත දෙන්න. අපේ ලෝකයේ ආලෝකවත් වුනේ අපේ අම්ම තාත්ත නිසා. ඒ දෙන සැලකුවේ නැගිනල පැත්ත විදියට පිනතුන. ආචාර්යා දක්ෂිණා දිසා, ගුරුවරු දකුණු දිසාවේ දින සලකනවා. පොත ධාරා දිසා පච්චා. බටේම දිසාවෙත සලකන්නේ ස්වාමි බහාරය වන්දරුවන්. ඊළඟට මෙත්තා මච්ඡාච උත්තරා මිත්‍රයන් උතුරු දිසාවේ දින සලකනවා. දස කම්ම කරා හෙට්ටා දැති දස්සන් පහළ දිසාවේ දින සලකනවා. ඒ වගේ බුද්ධං සමන බ්‍රාහ්මණා ඉහළ දිසාවේ දින සලකන්නේ සමන බ්‍රාහ්මණයන් වහන්සේලා. එතකොට මෙන්න මේ අයගේ තමන්ටයි යුතුයකට ගෙට කර ගැනීම තමයි සැබෑ ලෙසම වන්දනා කරනවා කියලා කියන්නේ. අම්මා තාත්තා තමන්ට තියෙන යුතුයකම් මැනවින් හඳුනා ගන්නට ඕනේ. ඒ යුතුයකම් ටික මැනවින් ඉටු කරනකොට දරුවාගේ පැත්තෙන් යුතුයකම් ටික ඉටු කරනවා. අම්මා තාත්තා දරුවන්ට කොහොමද යුතුයකම් කරන්නේ? පළවෙනි දේ තමයි පාප අනිවාර්යෙන්ති දරුවා වරදින් මුදවන්නට ඕනේ. කල්යාණේ නිවෙසෙන්ති යහපත යොදවන්නට ඕනේ. සිප්පන් සික්ඛාපදෙන්ති සීලවදී නොන තුන්වෙනි කාරණේ පිළිබඳ දින අධ්‍යාපනය. නමුත් අපි ඒක මුලට අරන් තියෙන්නේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දරුවන්ට මුලින්ම කියලා දෙන දේ තමයි දරුවා වරදින් මුදවන්න කියන කාරණේ. දරුවන්ට යහපත කියා දෙන්න. යහපත කියා දීමත් අයහපත මිදීමත් කියනවා 6-4 කියා දෙනවා කියලා. දැන් අපි කියන්නේ 6-4වත් දන්නේ නැහැ කියලා නේ. මොකද 10-4 කියන්නේ? 6 කියන්නේ මොකද්ද? ඔව් 6 කියන්නේ දිවි ලෝක 6, 4 කියන්නේ සතර පාය. හිත පිළිසිදු හොඳ වැඩ කරවතින් මෙන්න දිවි ලෝක කියන්නේ මෙන්න 6. ඊට පස්සේ වැඩ දිවණ කරවතින් මෙන්න 4 සතර පාය. මෙන්න මේ 6-4 තමයි දරුවන්ට ඉස්සෙල්ලාම කියලා දෙන්නට ඕන. ඉනට අටපහ කියා දෙන්නවා. අටපහ කියන්නේ මොකද්ද? අට කියන්නේ පොය අටසිල්, පහ කියන්නේ නිති පන්සිල්. නිති පන්සිල් පොය අටසිල්. 6-4 අටපහ. අපේ මතක තියාගන්න දැන් අමතක කරන්න මේ අදින් පස්සේ. දැන් මේ හතර ඉගෙන ගත්තත් ඇතිද? 6-4 අටපහ. මේ දුහාන්දර ශ්‍රී ලංකාවට වැඩම කළා මුලින්ම අපට 6-4 කියා දුන්නේ. ඒ කොහොමද? උන්වහන්සේ දේශනා කළා පව් කරොත් මෙන්න යන ඝන කියලා පේතවත්තු කියලා දුන්නා. අකුසල කරන දුගති ගාමිච්චයගේ කතාපෘති කියලා දුන පේතවත්තු. මොගලන් හාමුදුරන්ගේ සිද්ධියෙන් තියෙන විමානවත්තුව පින් කළා දිවිලෝකෙ ගිහපගේ කතා කිව්වා. විමානවත්තුව. මේ දුහාන්දරත් අපට මුලින්ම කියලා දුන්නේ 6-4. එතෙන් පටන් අපේ සමාජයේ නිති පන්සිල් නිරතුරුව පන්සිල් ආරක්ෂා කළා පොහේ නඩසිල් ආරක්ෂා කරනවා. පිනතුනි මෙන්න මේ පන්සිල් රකින ජීවිතේ පිනතුනි බලන්න අපේ ගෙදර තමන්ගේ ගෙදර අය තමන්ගේ ස්වාමි පුරුෂයා බහරයාව දරුවන් අම්මා තාත්තා පන්සිල් රකිනවා නම් බලන්න ගෙදර කොච්චර ලස්සනද නේ. වාද බේද රණ්ඩු සරවල් මොකුත් නැහැ නේ ගෙදරනේ. කොච්චර විශ්වාසයෙන්ද ආදරයෙන්ද බලන්න. ඒ නිසා පිනතුනි මේ ගැන නිතර නිතරම අවධානය යොමු කරන දැනටත් ඔබ රකින්නවා. හැබැයි රකින්න දේ ගැන නිතර නිතර ඔබ හිතන්න gedara කතා වෙලා gedara විනාඩි 5ක් හරි වෙන් කරන්න අපේ gedara අපි පංචශීලය රකින අය අපි බුදුන් සරණ ගිහිපු අය ධර්මයේ සරණ ගිහිපු අය සංඝරත්නයේ සරණ ගිහිපු අය දුවේ පුතේ අපි පංචශීලය රකින අය කියන නිතර gedara කතා කරන්නේ ගැන මෙන්න මේ අට පිනතුණු පුළුවන් නම් ගෙදර ලස්සනම තැනක තේරෙන භාෂාවෙන් ලස්සන අකුරෙන් ලියලා තියන්න. මොනවද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඊළඟට පානාති පාසා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ පහ ලියලා තියන්න පිනතුණු. ඔබේ පුතා, ඔබේ දරුවා, දුව යම් කිසි දවසක හොඳට ඉගෙන ගන්න පුළුවන්. උපාධි ධාරියෙක් වෙන්න පුළුවන්. මාස්ටර් ඩිග්‍රියක් කරන්න පුළුවන්, ડોක්ටරේට් එකක් කරන්න පුළුවන්. හැබැයි මේ පහෙන් එකක් අඩුවනොත් මොකද වෙන්නේ? ඔබට සතුටින් පුළුවන් ජීවත් වෙන්න බෑනේ නේ. කොච්චර දුකන්ද බයද බලන්නේ. තමන්ගේ දරුවෝ මද්දර වලට හැබැයි වුණොත් ඉන්නේ. වැරදි කාමසියන්ට හැබැයි වුණොත් ඉන්නේ. බලන්න අර ඔබ අවුරුදු 30ක් 40ක් දරපු උසහාය වතුර යනෝනි. ඒ නිසා ඔබේ දරුවගේ කටින් නිකුත් වෙන ලස්සන වචන ටික මට උපාධියක් තියෙනවා, මට පස්සාත් උපාධියක් තියෙනවා, මට ડોක්ටරේට් එකක් තියෙනවා කියනට වඩා වටිනවා දරුවගේ වචනෙන් කියවෙන එක. මොකද්ද? මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම සොරකම් කරන්නේ නැහැ. මම වැරදි කාම සේවනය දෙන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ. මම මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ කියලා දරුවා වචනෙන් කියනවනම් පිනොතුනේ වචන ටික තමයි රත්තරන් වචන ටික. එදාට ඔබේ දරුවාගෙන් ලබන සැනසීම පිනොතුනේ නිම කරන්න බෑ. ඒක මුලදී ටිකක් අමාරු වෙන පුළුවන්. සල්ලි දීලා හරි කරන්න පිනොතුනේ මේක. සල්ලි දීලා කරත් පාඩුවක් නෑ. දැන් ඔබ දරුවන්ට කොච්චර වියදම් කරනවද නේ? ඒ වියදම් කරන ටිකෙන් ටිකක් මේ සීලයට තෙරුවන් සරණ යාමට වියදම් කරත් මුල් කාලේ කමන්නේ. දරුව පස්සේ කාලේ මේක තීරණ ගත්ත කාලෙක දරුව ඔබට පොලියත් එකම ගෙවයි. මේ රටේ පිනුතුනි සමහර අය මේ රටේ ඉපදිච්ච අය සමහර අය භාවනා කරන්න එනවා. එයා එකපාර පන්සිල් සමාදන් වෙන්නේ නැහැ. එයා මාස 6ක් අවුරුද්දක් අවුරුදු දෙකක් අවුරුදු 5ක් එක දිගටම භාවනා කරන්න එනවා. ඇවිල්ලා පස්සේ තමයි පන්සිල් සමාදන් වෙන්නේ. ඒ පන්සිල් සමාදන් වෙන එක ඇතැම් ප්‍රාන්තවල බහලා ඇති නිව්යෝක් පැත්තේම අපි දන්නවා. සමහර ප්‍රදේශවල චිකාගෝ පළාතේම පන්සිල් සමාදන් වෙන උත්සව තියෙන පිනතුනි. ඒ අය පන්සිල් සමාදන් උත්සවයේ හරියට ග්‍රැජුවේෂන් එකක් වගේ. හරියම ආඩම්බරයෙන් සතුටෙන් මම අද ඉඳන් පන්සිල් රකින කෙනෙක් කියලා කියන්නේ. හරියට ડોක්ටරේට් එකක් ගත්තා වගේ පිනතුනි. හැබැයි එදා සමාදන් වුණාට පස්සේ ආයි සමාදන් වුණාම තමයි පිනතුනි ආයි. ආයි කතා දෙකක් නැහැ ඊට පස්සේ. රකින්නවම තමයි. අපිට අර කුඩා කාලේ පටන් මැදමඩ ලැබිච්ච නිසා මේකේ වටිනකම අඩුයි සමහරකට. නමුත් පිනතුනි ඔබ මේ පහේ අර්ථයේ වටිනාකම තේරුම් ගත්තොත් ඔබ ධර්මයේ තියෙන සතිපට්ඨානය, ත්‍රිවිධ ශික්ෂාව, ආරසිංහ මාර්ගයේ වෙන මොනව නොදැන ගත්තාද? ඔබ පංචශීලයේ වටිනාකම තේරුම් ගත්තොත් ඔබ එදාට බුදුරජාණන් වහන්සේට වඳී 10 පාරක් විතර දවසකට. කොච්චරනම් මාවතක් නිවී සැනසෙන මාවතක් මාව වරදින් බේරලා මට හිර යන තිමේ තවස්කාරියන් මාව බේරුවේ බුදුහාමුදුරුවෝ නේද කියලා හිර යන එක විතරක් නෙමෙයි පිනතුනි. පරලෝ දුගතිගාමි වෙන එකිනුත් මාව බේරුවා නේද බුදුරජාණන් වහන්සේ කියලා හිතලා දොහොත් මුදුන් දීලා අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම කියලා දාට වඳිනවා. ඔබ ගෙදර දරුවොත් එක ලස්සනට සතුටෙන් ඉන්නවා නම් ඒ සතුට සඳහා පවතින පිනතුනි මේ පංචශීලය මත. ඒ නිසා මේ පහට උඩරිම වටිනකමක් ලබා දෙන පිනතුනි. දවසට කවුරුත් එක්ක එක විනාඩි දෙකක් වෙන් කළ මේක කියන්න. විනාඩි 5ක් වෙන් කළ කියන්න මේක. ඔබ රකින්න බය ඇත්ත. හැබැයි අවබෝධයෙන්ම කරන්න. තීරුම දැනගෙන අනිත් කෙනෙක් මේක වටිනාකම කියලා දීලා අපි මේක ලස්සනට කියලා සමාදම් වෙමු කියලා සමාදම් වෙනවා. එහෙම කියලා ගෙදරින් පිට වෙන කවුරුත් එක පිනතුනි. දරුවෝ කොහේ ගියත් තමන්ට ගැටලුවන්නේ. දරුවෝ ගෙදර නාවක් ගැටලුවන්නේ නැහැ ඔබ දන්නවා දරුවට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. දරුවෝ මිය ගියත් දරුවෝ ඉපදෙන හොඳ තැනක පිනතුනි. ඒ නිසා එවැනි සුරක්ෂිත භාවයක් අපට ලබා දීලා තියෙනවා. අන්න ඒ නිසා දරුවන්ට මෙන්න මේ විදිහට ඔබ පාපා නිවරෙන්ති, කල්යාණේ නිවෙසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපේන ධාරේන සුදුසු ආහාර විභාගය සිදු කළ දීමත්, ඒ වගේම සමයේ දායයන් නියා දෙන්ති, සුදුසු කල්ලි ඔබට තියෙන ධනයක් තියෙනවා නම් ඒක බෙදා දීමත්. සුදුසු කල්ලි. සුදුසු කල් කියන්නේ මොකටද මේ? තමන්ට ධනයක් තියෙනවා නම් දෙන්න කියලා කියන්නේ සුදුසු කල්ලි. බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර පරිස්සමෙන් වචන පාවිච්චි කරලා තියෙද කියලා. සමයේ දායයන් නියා දෙන්නේ. සුදුසු කාලය කියන්නේ කොයි වයසටද? සුදුසු වයස ධනේ අම්ම තාත්තා අපි නෙවෙයි. දරුවට ධනය දෙන්න ඕන අවුරුදු 16 18 න් පස්සේද? විවාහ වෙනකොටද ඒ දරුවන්ගේ දරුවන් ලැබිච්ච මොහොතේද නැත්නම් පරාණ බුද්ධිය තියාගෙනද කියන එක අම්මා තාත්තා දැනගන්න ඕන. ඒක අපිට කියන්න බෑ. දරුව කාලයක් ඇසුරු කරනකොට තමන් දන්න දරුවගේ තත්ත්වය කොහොමද කියලා. ඒ දරුවගේ තත්ත්වය බලලා ඒ විදිහට තීරණයක් ගන්න. සමයේ දායජ්ජන් නියාදෙන්ද කියන්නේ මේක. බලන්න පේනද බුදුහාමර කොච්චරනම් පරිස්සමෙන් මේ ධර්මය අපට දේශනා කරනවද කියලා. අන්නේ ටික ඔබ විසින් දරුවන් ඇතිවීම කරනවා නම් දරුවා ඔබ බතින් ගුණති පෝෂණය කරනවා. ලෙඩුණු කලෝරේක බලා ගන්නවා. ඔබේ කුලවන්තන්ට පිස්සදී ඔබේ කුලයේ ගෞරවය රකින්නවා. විතරක් නෙවෙයි ඔබ මියගිය දවසට අතවා පන පේතානම් කාලගතානම් දකිනම් අනුබදස්සද කියපු විදිහට ඔබ මියගිය දවසට ඔබට පින් අනුමෝදන් කරනවා. හැබැයි එදාට ඔබට අමුතුවෙන් පින් අනුමෝදන් වෙන දෙයක් නැහැ. ඔබත් මේ දහම් මාගේ හේතු නිසා ඔබ සුගතිගාමීලා දකින්න. මෙන්න මේ මාතා පිතා දිසා පුබ්බා කියපු විදිහට අපි පෙරදිග ලස්සන කරගන්න කැමති නම් පෙරදිග පායන ඉර ලස්සන ඉරන් බවට පත් කරගන්න නම් අම්මගෙන් දරුවන්ගෙන් මේ යුතුයකම මැනෙන් ඉෂ්ට වෙනට ඕන පින්නත. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ෂිණා දිසා දකුණු දිසාව ගුරුවරු. ගුරුවරුන් ඇසුරු කරන කාලේ මැනවින් සමන් දීලා ආදරෙන් ගෞරවයෙන් සිල්ප හැදෑරීමත් ඒ ගුරුවරු විසින් කරුණාවෙන් මෛත්‍රියෙන් සිල්ප ප්‍රදානය කරලා තමන්ගේ යහළු මිත්‍රාදීන්ට මේ ශිෂ්‍යයන් හඳුනා දීමත් ගුරුවරු සහ ශිෂ්‍යයන් අතර යුතුයකම දිවසනා කරනවා. පුත දානා දිසා පච්චා ස්වාමි භාර්යාවන් බස්නාහිර දිසා විදිහට දේශනා කරනවා. ස්වාමි භාර්යාවන් ඔවුන්ගේ ගෞරවය දිනාගන්නේ සීලය මත විශ්වාසය මත අන්නේ මත ඉන්නකොට ඔවුන්ගේ යුතුයකම් මැනවින් ඉෂ්ට වෙන්නට ඕන. ස්වාමි පුරුෂයා විසින් තමන්ගේ භාර්යාව විශ්වාස කළා ඇයට ගෙදර ඉසුරුමත් බව අධිපති භාවයෙන් පවරන්නට ඕන. විතරක් නෙවෙයි අපි මුලින් සඳහන් කරපු විදිහට ඒ ස්වාමි දීනේ කැමති මොනවටද? අම්මට තාත්තට සලකන්න කැමති නම් බිරිඳගේ අම්මට තාත්තට හොඳට සලකන්නට ඕන. ඒ භාර්යාව කැමති හොඳ ලස්සන ආභරණ වලට නම් ඇඳුම් පැනඳුම් වලට නම් සුවඳ විලුම් වලට නම් ඒ වයාට පුළුවන් මට්ටමේ ගණන් දෙන්නට ඕන. බැරි දෙයක් නම් කරන්න බෑනේ. පුළුවන් ප්‍රමාණයෙන් තමන්ගේ ආදරණ සරණ විදියට ඔය සතුරු කරන සුළු දෙයක් හරි ගණන් දෙන්නට ඕන. අන්නේ දේ ස්වාමි කුරුසයන් ඉදු වෙනකොට භාර්යාවගේ ලොකු යුතුයකමක් තියෙනවා. අන්නේ වෙහස මහන්සියෙන් තමන්ගේ ස්වාමි කුරුසයාගේ හිත නොරිදෙන විදියට කටයුතු කරන සිල්වන්තව තමන්ගේ ජීවිතේ ලස්සන පිරිසුදු ජීවිතයක් ගත කරන්න ඕන. මෙන්න මේ විදිහට ඔවුන්ගේ යුතුයකම් මැනෙන් ඉෂ්ට වෙනවා. ඊළඟ සඳහන් කරනවා මිත්තා මච්ඡාට උත්තරා උතුරු දිසා විදිහට සලකන මිත්‍රයන්. මිත්‍රයන් විදිහට ඔවුන්ගේ යුතුයකම් තියෙනවා. ඒ මිත්‍රයන් ගැන ලොකු විස්තරයක් පස්සේ එන එකක් අපි කෙටියෙන් සඳහන් කරනවා. ඊළඟට දාස කම්ම කරා හෙට්ටා පහළ දිසා විදිහට සලකන්නේ දැසේ කම්කරුවන්. ඔබට යම් කිසි කෙනෙක් සේවයක් කරනවා නම් ඒ ඇයට අවංකව සුදුසු වෙලාවේදී වැට උපාධිය පවරලා දීලා ඒ සේවය ඔබ ආදරෙන් ගෞරවයෙන් ගන්න. ඒ වගේම ඔබ තැනක සේවයක් කරනවා නම් ඔබේ ස්වාමියට හොඳට සලකන්න. ඒ ස්ථානයේ ප්‍රධානියගේ හිත සතුට වෙන විදිහට ඔබ ජීවත් වෙන්නේ ඔබ රැකියාව කරන ස්ථානයේ හින්දා. ඔබේ දරුවන් පෝෂණය කරන්නේ දරුවන්ට කන්නට ඉගෙන දෙන්නේ දරුවෝ ලස්සනට ඉගෙන ගන්නේ ඔබ වැඩ කරන ස්ථානය නිසා. අන්නේ ස්ථානයේ පිණුසුනේ ආරක්ෂා වෙන්නට ඕන. කිසි වෙලකට ඒ ස්ථානයේ පිළිහිම දෙයක් කරන්න එපා. වචනකින්වත් ඒ ස්ථානයේ කරුණ සලකන පිණුතුනි. මෙන්න මේ විදිහට දෙපැත්තම යන්න ඕනේ සම්බඳතායිෂ්ඨ වෙන ඕන ආකාරය සඳහන් කරනවා. යන්න උද්දාන් සමන බ්‍රාහ්මණ ශ්‍රමණ බ්‍රාහ්මලු උඩ දිසා විදිහට සලකනවා. අපේ ගුණධම් කියා දෙන උතුමන්ම සත්පුරුෂ උතුමන් පූජක උතුමන්ම බලන්න පිණුතුනි අපේ ජීවිත කාලය පුරා අපි කිසිදාක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපට මුණ නොගැසුණා නම් අපි කවදාවත් මනකඳයක් අහලා නොතිබ්බනම් අපේ ජීවිත කොහොම වෙන තිබ්බද හිතාගන්නවත් බෑනේ. අපි ජීවිත කාලේ කවදාවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා නොතිබ්බනම් කිසිම ධර්ම දේශනා ජීවිතය අසා නොතිබ්බනම් අපට කුමක් වෙන්න තිබ්බද අපට හිතාගන්නවත් බෑ. වෙනතුනි මෙලොව සතුටින් ජීවත් වෙන ආකාරයත් පරලෝ සුගතිගාමී වෙන ආකාරයත් අපි මේ ස්වාමීන් වහන්සේ වෙතින් අසා දැනගත්තා. ඒ නිසා උන් වහන්සේලාට මෙත්තා සාගත කාය කර්මෙන් වචී කර්මෙන් මනෝ කර්මෙන් කටයුතු කරන්න ඕන. අපේ පින්නතුණු වහන්සේ මේ විදිහට කටයුතු කරනවා. ස්වාමීන් වහන්සේලා ගැන හැම දෙයක්ම සොයා බලනවා. දැන් මේ වගේ රටකට ආවත් ඒ විහාරස්ථානවල ඉන්න හැම දායක දායකාවක්ම තමන්ට පුළුවන් මට්ටමින් තමන්ට පුළුවන් උපරිමයෙන් ඒ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගන්නවා. ඒ දෙන දේ හොඳම දේ, රසවත්ම දේ, ප්‍රණීතම දේ ඔබ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පූජා කරනවා. ඒක ඔබේ ලොකු ගුණයක්. අන්නේ ගුණ නිසා තමයි මේ රටවල උනත් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා පහසුවෙන් මේ වැඩ කටයුතු කරගන්නේ. පින්වත්නි, ශ්‍රී ලංකාව වික්ෂුන් වහන්සේලා ලෝක බෞද්ධයන් අතර ගන්නකොට ඉන්දියාව කියලා කියන්නේ බුද්ධ භූමිය, බුදු උපන්දේශය. ශ්‍රී ලංකාව කියන්නේ ධර්මද්වීපය. ලෝක බෞද්ධයන් රටවල් දෙකකට ප්‍රධාන වශයෙන් ගරු කරනවා. එකක් ඉන්දියාවට. ඇයි ඒ? ඉන්දියාවේ තමයි බුදුහාමුදුරු ඉපදුනේ, බුද්ධ භූමිය. නමුත් ධර්මද්වීපය කියන්නේ කොහටද? ශ්‍රී ලංකාවට. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණා. ඒ ධර්මයේ වඩා වැඩි කාලයක් සුරක්ෂිත කළේ ශ්‍රී ලංකාවේ වික්ෂුන් වහන්සේලා. ඒ නිසා ධර්මද්වීපය විදිහට ශ්‍රී ලංකාව සලකනවා. ඒ විතරක් නෙමෙයි, ප්‍රධාන සංකේත බෞද්ධ කොඩිය. වෙසක් කියන නම, වෙසක් ඩේ කියන එක, ඒ සියලක්ම ශ්‍රී ලංකාවේ ලෝකෙට කියපු දේවල්. වෙසක් ඩේ කියලා කියන්නේ අඩු ගානේ වෛසාඛය කියන සංස්කෘත වචනවත් කියන්නේ නැහැ පිළිතුර. වෙසක් ඩේ කියලා තමයි ලෝකෙ භාවිත කරන්නේ. බෞද්ධ කොඩිය ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු බෞද්ධ කොඩිය තමයි. අද කිසිදු ભેදයක් නැමැති වේ ලෝකෙ හැම දෙනෙක්ම බෞද්ධ කොඩිය විදිහට, ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය පිළිගන්නේ බෞද්ධ සංකේතය විදිහට. ඒ තරක් නෙවෙයි, මේ තේරවාදී බුදුදහම ලෝකෙට ඉතුරු කර දීපු ජාතිය විදිහට ශ්‍රී ලාංකික දේශීය අභිමානයට පත් වෙනවා. බැමිණි ඉතිහාසය වැනි අතිශය දුෂ්කර සමයවලදී මේ ශාසනීය ධර්මයන් ස්වාමීන් වහන්සේලා රැකගත්තා. අපේ අතීත අම්මල තාත්තලා දරුවන් හඳද්දී මේ ආහාර පාන ටික නැටගෙන ආහාර පාන ටික දීලා ස්වාමීන් වහන්සේලා පෝෂණය කරා විතරක් නෙවෙයි, ඒ අම්මලට තාත්තට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා ශාසනයට පූජා කළා. දරුවෙක් ලැබෙනවා නම් ඒ ඉන්න දරුවන්ගෙන් ලස්සනම හොඳම බුද්ධිමත්ම දරුවා තමයි බොහෝ විට ශාසනයට පූජා කළේ. පින්තුරින් දරුවේ පූජා කරන්න පුරවනම් අපේ තාත්තරට පෙර මොනවද බැරි සිද්ධ කරන්න නේද? ඒ තරම් පරිත්‍යාගයක් අපේ අතීත අම්මල තාත්තර කළා. අනේ නිසා මෙන්න මේ බුද්ධං සමන බ්‍රාහ්මණා කියපු විදිහට මේ ශ්‍රම බ්‍රාහ්මණ විශේෂයෙන් පූජක පිරිස, පූජ්‍ය පක්ෂය ස්වාමීන් වහන්සේලා අපි රැක ගන්නට ඕන. අන්නේ ස්වාමීන් වහන්සේලා රැක ගන්නකොට අපට සුගතිගාමි වෙන මාර්ගය, නිවන් මාර්ගය උන්වහන්සේලා දේශනා කරනවා. මෙන්න මේ විදිහට දිසාවන් හය පෝෂණය කරන්න, වඳින්න, නමස්කාර කරන්න, යුතුයකම් කරන්න කියලා දේශනා කළා. අන්‍ය අතරේදී විශේෂයෙන් මේ සූත්‍රයෙන් මිතුරන් ගැන කාරණයක් සඳහන් කරනවා. මිත්‍රයන් තමයි අපේ ජීවිතයේ ප්‍රධාන සාධක වෙන්නේ. අපි අද ඉන්න මේ මට්ටමටපත් වෙනට අප ඇසුරු කරපු මිත්‍රයන් ලොකු බලපෑමක් කළා. මුලින්ම අපට හමු වෙන මිත්‍රයන් කවුද? මාතා මිත්තන් සකේ ගරේ අම්ම තාත දෙන්න තමයි මුලින්ම ලැබෙන මිත්‍රයන්. ඊළඟට ගුරුවරුව. ඊට පස්සේ සඳහන් කරනවා බරියාව පරමාසකා කියලා. සාමි බහරියවන් දෙන ඕනෝන්ට මිත්‍රයන් වෙනවා. ඊට අපේ සමාජය හමු වෙච්ච අය මෙන්න මේ අයගෙන් අහපු දේවල් වලින් තමයි අද අපි මේ මට්ටමේ ඉන්නේ. අන්න එතෙන්දී පාප මිත්‍රයන් සහ සුහද මිත්‍රයන් කියලා මිත්‍රයන් වර්ග දෙකක් බෙදනවා. මෙන්න මේක තීරණ ගන්න ඕනේ පින. ওই සටහනේ තියෙනවා විස්තරාත්මකව. ලක්ෂණත් එකම තියෙනවා. හැබැයි මේක තීරුම් ගන්න පින්නතුනේ පාප මිතුරු හඳුනාගෙන ලේබල් ගහන නෙවෙයි ඈ. වරදවා තීරුම් ගන්න එපා. මේ පාප මිත්‍රයන්ගේ ලක්ෂණයි සුහඳ මිත්‍රයන්ගේ ලක්ෂණයි දක්වල තියෙන්නේ එකක් තමයි අපි පාප මිත්‍රයන් නොවෙන්න. දෙවනි එක කල්යාණ මිත්‍රයන්ගේ ලක්ෂණ තීරුම් ගන්න. ඊළඟ කාරණය තමයි තමන්ගේ ළඟ මේ දුර්ගුණ තියෙනවා නම් පාප මිත්‍රයාගේ ලක්ෂණ තමන්ගේ ළඟ තියෙන පුළුවන් සමහර විට. ඒ නිසා හැකියතාක් ඉක්මනින් ඒ වයින් කරගන්න. අනිත් දේ තමයි අපට මිත්‍රයන් ලැබෙන්නේ බොහෝ විට අපේ ගුණයේ යහ ගුණය සහ නුවණ මත. අපේ මට්ටමට තමයි යාළුවෝ ලැබිලා තියෙන්නේ. අපේ ගුණෙන් නුවණින් වැඩි වෙන්න අපට ඒ වගේම මිත්‍රයන් තමයි හම්බෙන්නේ. අපි පිරිහෙන මොකද වෙන්නේ? පිරිහෙච්ච යන අපට මොන ගේන්නේ? එනිසා පාප මිත්‍රයන් කොටස් තුනකට බෙදනවා. මොනවද ඒ? තමයි අඤ්ඤ දත්තහර වචී පරම අනුප්පිය බහනේ අපාය සහය කියලා. එක්කෙනෙක් අඤ්ඤ දත්තහර නිතරම ගන්න බලාගෙන ඉන්නේ. ගණු විතරයි දෙනු නැහැ. ඇතැමිට පොඩි දෙයක් දීලා ලොකු දෙයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේක එක්කෙනෙක් ළඟ තියෙන ලක්ෂණයක්. නැට වචී පරම මිත්‍රයා. වචනේ විතරයි උදව් කරන්නේ. මොකක් හරි උදව්වක් ඉල්ලුවා තනේ ජීලෝ නම් දෙන්න තිබුණා. අද නම් අමාරුයි කියලා කියනවා. වචනේ විතරයි උදව් කරන්නේ. යන්න කියන වචී පරම මිත්‍රය කියලා. යන්න අනුපියේ බහනේ නරක වචන කතා කරන අය. යන්න අපාය සහය එයා කියන දේවල් කරෝදින් අපායට යන්න වෙනවා. මෙන්න මේ මිත්‍රයන් හතර දෙනාට කියන පාප මිත්‍රයන් කියලා. ඊළඟ සඳහන් කරනවා සුහඳ මිත්‍රයන්. සුහඳ කියන්නේ හොඳ හදවතක් තියෙන මිත්‍රයන්. එක්කෙනෙක් තමයි උපකාරක මිත්‍රයා. නිතරම අනිත්‍යයට උපකාරයක් කරන්න බලාගෙන ඉන්නේ. ඊළඟ සමාන සුඛ දුක මිත්‍රයා. දුක සැප බෙදා හදා ගන්නවා. ඊළඟ අත්තක්කායි නිතරම අර්ථවත්දයක් කරන්නේ. ඊළඟ අනුකම්පක මිත්‍රයා නිතරම අනුකම්පාවෙන් කටයුතු කරනවා. මෙන්න මේ මිත්‍රයන් අට දෙනා ගැනම පිනතුණි ලක්ෂණ ওই අත්පත්‍රිකාවේ තියෙනවා. මම ඔක්කොම කියන දෙයක් නෑ. ඔබ හොඳට කියවලා බලන්න. බලලා තමන්ගේ යාළුවෝ ලේබල් කරන්න යන්න එපා. මොකද ওই ගුණාංග ඕනෙලඟ කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. හොඳට ඉන්න කෙනා නරක වෙන්න පුළුවන්. නරක කෙනා හොඳ වෙන්නත් පුළුවන්. ඒ නිසා සදාකාලික පාප මිත්‍රයන්වත් සදාකාලික සුහඳ මිත්‍රයන්වත් නෑ සමහරట్లాට. එහෙමයි කලතුරකින් ඉන්නේ. ඕන වෙලාවක මේ ගුණාංග වල අඩුවඩිකම් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන මේ හොඳම ගුණාංග ටික තේරුම් අරගෙන හොඳම විදිහට අපි ප්‍රැක්ටිස් කරන්න. තමා හොඳම යහපත්ම කෙනෙක් වෙන්න බලන්න ඕන. අන්නේ හොඳම මිත්‍රයන් තමයි ලැබෙනකොට අන්නේ මිත්‍රයන්ගෙන් තමයි ලැබෙන දේ තමයි සද්ධර්මය. මේ ධර්මයේ තියෙන වටිනාම දේ උඩ ලැබෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එනතුනේ අපේ කන් දෙකෙන් අහන්න ලස්සනම වචනකට තමයි මේ තියෙන්නේ. මේ තරම් ලස්සන වටිනා වචනයක් වෙනතුනේ මුළු තුන් ලෝකෙම නැහැ. මේ අතරිනුත් වඩාම වටිනා එකක් තියෙන එක තමයි සම්මා සතිය, right mindfulness. මේ mindfulness එක practice කරනවා නම් අපේ ජීවිතයට සඳහන් කරනවා මණ්ඩපේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. හරියට ජීවිතයට මිහිරි පානයක් මේ පැඹුණ වගේ කියලා. අන්නේ අරසින් මාර්ගයේ ඉහළම practice එක තමයි ආනාපාන සති භාවනාව පින්නතුනි. ඔබ කොයිතරම් මේක පුහුණු කරනවාද කියලා බලන්න. ඔබ ජීවිතේ කොච්චර ආදරේද? ඔබ ජීවිතේ කොච්චර සතුටෙන් ඉනවාද කියලා බලන ප්‍රධානතම මෙඩිටේෂන් ටෙක්නික් එක තමයි මයින්ඩ්ෆුල් බ්‍රීදින්. බ්‍රීදින් මෙඩිටේෂන්. මේක දැන් ඔබ පුහුණු නොකරන වෙන පුළුවන් කමක් නැහැ. නමුත් මේක අමතක වෙනවා නම් අද ඉගෙන කොහරි ලියලා තියාගන්න. ආනාපාන සති භාවනාව සඳහා වැය කරන කාලය තමයි මගේ සැබෑ ඩිපොසිට් එක කියලා. මේක තමයි නියම ධනය. Tamanṭa mulu lōkayak ahimena pinna thuneka mohaden. අපි අවුරුදු 50ක් 60ක් හරි අඹ කරපුවා. එක ඇස් පිය ගහන මොහොතෙන් පින්න තුනි අපට අහිමිනවා. අහිමිනු විතරක් නෙමෙයි අපි ගෙදර මිය ගියොත් මිය ගිහිල්ලා පෑ දෙක තුනට වඩා ගෙදර අපව තියාගන්නෙත් නෑ පින්න තුනි. හවස මිය ගියොත් රෑ වෙන කලින් පිටත් කරනවා අපිව. රෑ කට්ටියත් එකම නිදාගන්න අතරේදී මිය ගියොත් යම් කිසි අවස්ථාවක් තියෙනවා එළි වෙනකන් ඉන්න පුළුවන්. උදේ දැනගත්ත ගමන් පිටක් කරනවා. මේක තමයි යථාර්ථය. අපි මේක තේරුම් ගන්න ඕනේ පින්නතුනි. අඩුම වශයෙන් අපි හදපු දරුවෝ අපි හදපු ගෙදරවත් පැය කීපයක් වෙනකන් තියාගන්න පින්නතුනි. එහෙනම් එහෙම දෙයකටද ඔබ මෙච්චර මහන්සි වෙන්නේ? ඒකට මහන්සි වෙන කමක් නැහැ. නමුත් ඔබ බලන්න ඔබේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන මොහොතද කියලා. ප්‍රමුඛත්වය කියන්නේ මොකද්ද? ඔබ දවසට වැඩිපුර හිතන්නේ මොනවා පිළිබඳවද? මෙන්න මේකයි ප්‍රමුඛත්වය කියලා කියන්නේ. ඔබ මහන්සි වෙන එක නෙවෙයි, ඔබ සලිවිදන් කරන දේ නෙවෙයි පිනතුනේ. ඔබ දවසට වැඩිපුර හිතන්නේ මොනවා පිළිබඳවද? මෙන්න මේක තමයි ඔබේ ඩෙඩිකේෂන් එක, සැක්‍රිෆයිස් එක කියලා කියන්නේ. ඔබ දරුවන් හදමින් රැකියාවට යමින් ඔබට භාවනා කරන්න පුළුවන්. සීලය මෙනෙහි කරන්න පුළුවන්. ඇස් දෙක අරගෙන විදර්ශනා භාවනා වඩන්න පුළුවන් පිනතුනේ. ඇස් දෙක වහලා බොහෝට වඩන්නේ සමත භාවනාව. ඊට වඩා කාලයක් ඇස් දෙක අරගෙන විදර්ශනා භාවනා වඩන්න පුළුවන්. අන්නේ අදරොත් පිනතුනේ ආනාපාන සතිය ගැන විශේෂ අවධානය යොමු කරන්න බුදුදහම තුල ආනාපාන සතිය තනන් වර්ණනා කරව භාවනාවක් පිනතුනේ තවත් නැහැ. දවසට විනාඩි දෙකකින් පටන් ගන්න. ගෙදර ලස්සනම තැන ලස්සන ආසනයක් පෙන් කරගන්න. ගෙදර වත්ත ලස්සනට තියෙනවනේ ලස්සන ගහක් ළඟ හේවනක භාවනා ආසනයක් හදන්න. හැකි ඉක්මනින් හදාගන්න. එතන දවසට විනාඩි දෙකක් භාවනා කරන්න පිනතුනේ ඇති. විනාඩි දෙකක් සීල සත්ව සෝපත්ත්වත්ව කියලා ඊට පස්සේ අනිත් විනාඩි දෙක සෝ සත්ව වාස සති සතෝ පංස සති සතිමන්ත හුස්ම ගන්නවා පිට කරන වර්තමාන හිත තියාගෙන ටිකෙන් ටික හිත සතිමත් කරගන්න. ඔබට පිළිතුරු කාලයක් ඇනිදි තේරෙයි. අනේ මම කොච්චර පරක් වුණාද කියලා දුකක් ඇති සමහරලාට. මෙච්චර සතුට ලබන මහා පුණ්‍ය නිධානයක් වෙනතුන් ළඟ තියාගෙන මේ දෙකල් මොකද කරේ කියලා. ජීවිතයට උපරිම වටිනාකම උපරිම සතුට ලබා දෙන කැමති නම් දරුවනොත් එකම කරන්න මේක. ඔබ මුලදී කරනකොට දරුවෝ බලයි මොකද තාත්තා මොකද අම්මා කරන්නේ කියලා ඇති නම් බලාගෙන ඉඳි. එයා නිකන් ඇවිල්ලා වාඩිලි ඉඳි පොඩ්ඩක් වෙන. එයාට පොඩි ආසනයක් හදලා තියෙනවා. දැන් ඔබ දැකලා ඉතින් මේ රටේ සූම් එකෙන් හැම වැඩසටහන් කරනකොට මේ රටේ ඉපදිච්ච අය තමන්ගේ ගෙදර දරුවනොත් ළඟින් තියා තමයි භාවනා කරන්නේ. අත දරුවෝ ඉන්න අත දරුවෝ උකුලේ තියාගෙන ඒ දරුවත් එක තමයි භාවනා කරන්නේ. දරුවෝනේ සමහර ගෙදර ඉන්න පූස බල්ලා එහෙත් ළඟින් තියාගෙන භාවනා කරන්නේ. පිනුතින් ජීවිතේ ලස්සන දකින කැමති නම් පොඩ පොඩ හරි භාවනා වඩන්න. මුලදී ටිකක් අමාරු තමයි නපුරුදු නිසා. නමුත් කාලය ගියාට පස්සේ භාවනා කරන එක නෙවෙයි අමාරුව පිනතනිය. භාවනා නොකර ඉන්න එක. තමන් මෙච්චර කල සතුට හොයාගෙන බොහෝ දුර බැහැර ගියා සල්ලි වේදන් කළා. තමන්ට තේරෙනවා සතුට තියෙන මේ ගෙදරම තමන්ගේ ළඟම නේද කියලා. ඔබ අහලා තියෙන අර ජීවිත කාලයක් හිඟා කාපු කෙනෙක් ගැන. කෙනෙක් යකඩ පෙට්ටියක් උඩ වාඩි වෙලා මුළු ජීවිත කාලෙම හිඟා කෑවා. වයසක මිනිස්සු. ඊට පස්සේ මේ මිනිස්සු මැරුණට පස්සේ අහල පහිට ගොයි මේ මිනිස්සුගේ ශරීරය භූම දාන කළා. අර පෙට්ටිය බැලුව මොකද තියෙන්නේ කියලා. මොනද පෙට්ටියේ තිබ්බේ? පෙට්ටියේ පිනුතුන් මැණික් වලින් පිරිච්ච පෙට්ටියක්. අහක දාලා වගේ තිබෙන පෙට්ටියක මේ මිනිස්සු වාඩි වෙලා හිඟා කෑවේ ජීවිත කාලෙම. දන්නේ නැහැ මැණික් පෙට්ටියක් කියලා. ඇරල බලනකොට පෙට්ටිය පුරාම මැණික් මේ තියෙන්නේ. අපි පින්නතින මහා මැණික් පෙට්ටියක් උඩ ඉඳගෙන මේ අනිත් අයගෙන් සතුට නැකම් බලාගෙන ඉන්නේ. අනිත් අයගේ මැසේජ් එකක් එනකම් ෆෝන් එක බල බල ඉන්නේ. පින්නතින මෙන්න සතුට මැණික් පෙට්ටිය ආනාපානසති භාවනාව. පටන් ගන්න හෙට ඉඳන්ම. හෙට නෙවෙයි අද රැ ඉඳන්ම පටන් ගන්න. සතුට එන්න ගන්නව මල් වෙඩිපත්තු වෙනවා වගේ පින්නතින. බුදුහාමුදුරෝ සූත්‍ර රාශියක ආනාපානසති ගැන වර්ණනා කළා තියෙනවා. ආනාපාන සංයුත්තය කියලා වෙනම සංයුත්තයක් තියෙනවා. ආනාපානසති දේශනා කරපු සූත්‍ර රාශියක් තියෙනවා පින්නතුනි. භාවනා කමටහන් අතරින් ඉතාම සුවදායි ලස්සනම භාවනා විදියට සැලකන්නේ ආනාපානසතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපානසතිය නැමැති කායගත සතිය යම් කිසි කෙනෙක් ප්‍රමාද කරනවා නම් ඒ ප්‍රමාද කරන්නේ අමෘතිය වැළඳීම ප්‍රමාද කරනවා කියලා. ආනාපානසතිය කියන්නේ අමෘතිය පානය කිරීමක් කියලා. එනිසා පින්වතුනි ඔබේ ජීවිත හරිම වටිනවා. ඒ වටිනා ජීවිත වලට උපරිම වටිනාකමක් ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. එනිසා බුදුහාඳුරන්ට ඔබ ගරු කරනවා නම් උන්වහන්සේට මල් පහන් පූජා කිරීම විතරක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කරු මේ දහම් පණිවිඩය හොඳට අහන්න පින්වතුනි අහලා පුරුදු කරන්න මේක විශේෂයෙන් ආනාපාන සතිය දරුණුත් එක්කම මයින්ඩ්ෆුල් බ්‍රීදින් එක ප්‍රැක්ටිස් කරන්න. මේක ප්‍රැක්ටිස් කරලා ඉහළට ගියාම රිසල්ට් එක දන්නවද? රිසල්ට් එක තමයි ඕනම කැමති අරමුණක්, ලස්සන අරමුණක්, ලස්සන නැති විදිහට මෙනෙහි කරන්න පුළුවන්. අප්‍රිය විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඕනම අප්‍රිය දෙයක් ක්ෂණිකව අප්‍රිය නෙවෙයි සුබ විදිහට මෙනෙහි කරන්න පුළුවන්. බාහිර කිසිම දෙයක් වෙනස් නොකර තමන්ගේ සංඥාව, තමන්ගේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා මුළු ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. ඕනම ලස්සන කෙනෙක් දැකලා ඒ ලස්සන කෙනාට අවුරුදු 50කින් 60කින් හැරමිටියෙන් ගිහිල්ලා වකුටු වෙලා මරණ මංචකිනේදී මෙනෙහි කරලා එයා අසුබෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම වයසට ගිහිල්ලා එක්කන් වෙලා ඉන්න මැරිච්ච කෙනෙක් මලකුණක් දිහා දැකලා මේ අවුරුදු 16 18 දී ලස්සන කෙනෙක් කියලා සුබ විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඕනනම් ඒ සුභ අසුබ දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් ඕනනම් එහෙම මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රඥාවට හිත තියලා විදර්ශනාට හිත තියලා තමන් කැමති නම් තමන්ට මේ ලෝකේ නිරුද්ධ වෙච්ච බව, මේ භෞතික ලෝකේ නිරුද්ධ වෙච්ච තැනකයි තමා මේක තේරුම් ගන්නේ කියලා ප්‍රඥාවෙන් හිතලා සම්පූර්ණයෙන්ම ශුන්‍යතෝ ලෝකං අයකසෝ කියලා ලෝකෙස් මොන විදියට බලලා උපේක්ෂා ගන්න පුළුවන්. පින්නතුනි මේ දහම අපි අහලා පුහුණු කරන්න පටන් ගත්තට පස්සේ මේක සාන්දෘෂ්ටික ඵලයක් අපි ලබන දවසට පසුනාට පස්සේ පින්නතුනි ඇත්තටම නිදා ගන්න හිතෙන්නේ නැහැ පින්නතුනි. දැන් නිදාගන්නේ අපි යම්කිසි සතුටකටනේ, යම්කිසි විවේකයකටනේ. ඒ නිදා ගන්නට වඩා විවේකයක් සතුටක් ලැබෙන අවදීන් භාවනා කරන එක පින්නතුනි. එහෙම දවසක් එනවා අපිට. ඒ නිින්ද පෑය දෙකක් දක්වා අපිට අඩු කරන්න පුළුවන් මට්ටමටම දිනනවා. පින්නතුනි ධ්‍යාන, මාර්ගඵල අභිඥා මේ වගේ න්‍යාය පත්‍රයකට ඇතුළත් වෙන්න ඕන. මේ අපිට බැරි දේවල් නෙවෙයි පින්නතුනි. යම්සි ප්‍රමාණයකට නේ අපිට පුළුවන් මේව කරන්න. මේව සාමාන්‍ය ඔබේ හිතන්නේ ඔබයි පිට ගියා කියලා. බුදුරජාණන් වහන්සේ කලින් අවුරුදු 80 වෙනි පැවිදි වෙලා මේ ධර්ම රැක බක්කොළ හම්දුරෝ. අවුරුදු 100 වෙනි පැවිදි වෙන ධර්ම මේ පූර්ණවට සමහර අය. සෝනා මෙහෙණිය, රාද හම්දුරෝ මහණුනි අවුරුදු කීයදද? අවුරුදු 220 දී පින්නතුනි. අවුරුදු 120 දී මහණ වෙච්ච රාද හම්දුරෝ සෝනා මෙහෙණිය රහත් වුණා. නිකන් රහත් භාවයක් නෙවෙයි පින්නතුනි. අභිඥා සහිතව. ඉරිදි මන සහිතව රහත් වුණා. ඒ වෙනි ශාසනයෙන් අපි මේ ඉන්නේ. ඒ නිසා අපි කවුරුවත් ප්‍රමාද නැහැ පින්නතුනි. හැකි තාක් ඉක්මනින් මේ සද්ධර්මයට එන්න. ඒ සද්ධර්මයෙන් උපරිම ඵල නෙලා ගන්න සහ තමගේ දරුවන්ට තිය දාම උපරිමෙන් දෙන්න. තමගේ සතුට එන්නෙම වැඩි කරගන්න. තමන් මහලු වෙනට වඩා වේගයෙන්, තමන් ලෙඩ වෙනට වඩා වේගයෙන් ධර්මයේ ප්‍රැක්ටිස් එක දෙන්න. සීල, සමාධි, ප්‍රඥා. පංචශීලයක්, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය. අවසානයෙන් ප්‍රැක්ටිස් කරන තියෙන මේ තුන පිනතුන. පංචශීලය, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය. ඔබේ ජීවිතයේ පිනතුනි සතුට පිළිලි පිළිලි යන ගන්නවා. ඔබ දැනට කරන වැඩ දැනට වඩා හොඳට කරන්න. දැන් මේ ප්‍රැක්ටිස් එකට ආව කියන්නේ ගෙදර වැඩ අඩුවෙන් කරන්නේ නැහැ පිනතුනි, බය වෙන්න එපා. රැකියාවට යන පරක්කු වෙන්නේ රැකියාවේ පෑය ගන්න අඩු වෙන්නේ නැහැ. රැකියාවේ පෑය ගන්න දැනටත් වඩා වැඩිපුර කරන ඒ දවසට ඔබ. දැන් එක රැකියාවක් කරනවා නම් මේ ධර්මයේ දැනගත්තු දවසට ඔබ රැකියාව දෙකක් කරන පිනතුනි. ඒක අමතක කරන්න එපා. ඔහුට වැඩ කිරීම නෙවෙයි ප්‍රශ්නේ. වැඩ කිරීමම සතුටක් බවට පත් වෙන ඔහුට එදාට. ඇයි වැඩ කරන ගමන ධර්මයේ ප්‍රැක්ටිස් කරමින් ඉන්නේ? එනිසා මේ වැනි වටිනා දහමක් අපට ලැබුණ පින්තුනි, ඒ දහමෙහි අපේ යායුතු ගමන මඟ පැහැදිලි කරන ප්‍රධාන සූත්‍රයක් අද අප තේමා කරගත්තේ සිගාල සූත්‍රය. දීඝනිකාය ඇතුළත් කරන දිග සූත්‍රයක් මේක. ඒ දිග සූත්‍රය සම්පූර්ණ සංක්ෂිප්ත කරලා මේ අත්පත් එකයි ඔබට තියෙනවා. දරුවන්ට අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එක බලලා ඉංග්‍රීසි පරිවර්තන පොත් අරගන්න. මේ කාරණා හැටි තා පිනතුනි දින කතාම බලන්න. තමන්ට වරදින තැනක් තියනවා නම් මොකක් හරි කරදරයක්, පාඩුවක්, අවහිරයක්, බාධාවක්, ප්‍රශ්නයක් ඇති වුණා නම් මේක හොඳට කියවල බලන්න. කොතන හරි තැනක කාරණයක් හඩවෙලා. මේක හරියට රකින්නවා නම් පින්නතුනි ගෙදර කිසිම කරදරයක් නැහැ. දිනෙන් දිනම සතුට සමගිය දිනු වෙනවා. ආර්ථිකයෙන්, අධ්‍යාපනයෙන්, සතුටෙන්, මානසික දියුණුවෙන් හැම පැත්තෙම Taman දිනු වෙනවා. Tamanට මේ ජීවිතය නිකන් මිනිස් ජීවිතයක් නෙවෙයි, මේ ජීවිතය බ්‍රහ්මෙක් වගේ, දෙවියෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් පින්නතුනි. මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදিলা බ්‍රහ්මෙක් වගේ මියන්නයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ වහා මහසුන පින්නතුනි මේ ධර්මය අනාවරණය කරගන්නවා. ඒ අනාවරණය කරගත්තු ගහම වසර 2500ක් රැගෙන එනට ස්වාමීන් වහන්සේ ලොකු පරිත්‍යාගයක් පරිශ්‍රමයක් දැරුවා පින්නතුනි. ඊටාම දුෂ්කර කාලවලදී නොයෙක් අභියෝගවලට මුහුණ පාලා මේ ධර්ම රැකගෙන ආවා. මේ රැකගෙන අපි වෙනුවෙන්, අපි දරුව වෙනුවෙන් විශේෂයෙන් ශ්‍රී ලාංකික වික්ෂුන් වහන්සේ මේ සඳහා සුවිශාල කැපවීමක් කළා තියෙනවා. ඒ නිසායි අපේ අතීත අමල තාත්තලට අපි ගරු කිරීමක් වශයෙන් හෝ පින්නතුනි මේ ධර්ම අපි හොඳින්ම රකින්නට ඕන. හොඳින්ම පිළිපදින්නට ඕන. අපේ දරුවන්ට තිය දහමේ උපරිමයෙන් දෙන්නට අපි කටයුතු කරන්න ඕන. එසේ කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාන්තික සම්පන්න සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, පින්නතුන්ට අද ධර්ම දේශනාවෙන් ප්‍රශ්නේ මහන තියෙනවා නම් අහන්න පුළුවන්. Here we discuss Buddha's message. The Buddha, our spiritual teacher, pointed out the way how we gain the real happiness. You know, happiness is the main purpose of everyone who was born in this world. Buddha explained the path how we develop our inner peace, happiness. For that, we should purify our mind from negative thoughts. There are some negative thoughts that disturb our peace of mind. All the negative thoughts, unwholesome mental states can be summarized into three. Craving, anger and illusion. The Supreme would explain the way how we overcome these negative thoughts. There are three techniques. One of them is sila overture, moral conduct, discipline in our speech and behavior. Especially practicing five precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs causing heedlessness. When we have a virtuous life, moral life, we have confidence that we have no fear, no doubt when we live in this society. We can face to any society without fear, without doubt, when we practice sila of five precepts. The next quality is that practicing loving kindness meditation. Contemplating on us, may all beings be well, happy and peaceful. Why do we need to practice loving kindness meditation? Metta bhavana. The purpose of practicing loving kindness meditation is to overcome or reduce anger. You know, anger is one of the main reasons that disturb our peace of mind. The Supreme Buddha says, we should practice loving kindness meditation, metta bhavana, to overcome anger, hatred. And also Buddha explained the path of overcoming delusion or ignorance. For that, we should practice breathing meditation, mindful breathing. We keep our attention in the present moment. When we breathe in, we are aware of that. Now I am breathing in. When we breathe out, we know that now I am breathing out. Breathing in, breathing out, breathing in, breathing out. This is the way how we practice mindfulness. You know, mindfulness is our best friend. When we are mindful, nobody or nothing can disturb our peace of mind. Without your permission, nobody can disturb your peace of mind. What is the permission that you give? Unmindfulness. whenever you are mindful, nobody or nothing can disturb your peace of mind. Since we are aware of our mind. When we are angry, we immediately understand, now my mind has anger. When our mind is greedy, we immediately understand, now my mind has greed. When we are ignorant, we know that now my mind has ignorance. Since we are very aware of our mental situation of consciousness. It's very important. The one who can make you angry will become your master, since you are controlled by that person. Therefore, you should be proud of that. No one or nothing can make me angry. That is your success. That is your Buddhist great point average. You know, that is Buddhist great point average. What is that? You should be proud of that. You can tell to your friend that, my friend, you are unable to make me angry. That is your success. That is your great point average. And also you should say that, no one can make me greedy or craving. And also, no one can make me ignorant. The one who can make you greed, the one who can make you greedy will become your master, since you are controlled by that person. The one who can make you ignorant will become your master. You are controlled by that person at this moment. The Supreme Buddha explained the path of freedom, emancipation, liberation. What is liberation? We liberate from craving, anger, and delusion. Finally, the highest technique that the Blessed One explains that practicing breathing meditation, mindful breathing. This is our best friend. We should think that my best friend is that my breathing meditation. Keeping our attention in the present moment, when we breathe in, we are aware of that. Now I am breathing in. We are calm down at the moment. Then we live in the present moment. Living in the present moment, practicing mindfulness is the highest success in our life, since we are away from suffering at that moment. We are very happy at that moment. The more you are mindful, the more you are happier. The more you are happier, it means no one can make you disturb your peace of mind. Since you are strong spiritually, practicing the message of the Buddha. All the teachings that our spiritual teacher, the Buddha, explained for 45 years can be summarized into three qualities. Practicing five precepts, practicing loving kindness meditation, contemplating on dust, may all beings be well, happy and peaceful. And finally, we practice breathing meditation, mindful breathing. Okay, dear children, we wish you to succeed your life and may your spiritual and educational goals meet with success. Finally, may all of us attain the supreme bliss of liberation. Sadhu, sadhu, sadhu. හොඳයි පින්නතුනි, අද මේ පින්නතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙනෙක් ගෞරවයෙන් මේ විහාරස්ථානයට පැමිණිලා මේ උතුම් පින්කම සඳහා දායකත්වයෙන් දැක්වුවා. ඉතින් සැබවින්ම මේ ඔබේ ජීවිතේ කලා වූ ආයෝජනයක්, ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් ඒ කියන්නේ සංස ඔබටත්, ඔබේ දරුවන්ටත්, ඔබේ මියගිය ඥාතීන්ටත්, ජීවත් වෙන දෙමව්පිය ආදී අයට හැම දිනාටම ආශිර්වාදයක්, සතුටක් පිණිස හේතු වෙනවා. ඉතින් අද මේ පින්කම සඳහා දායකත්වයෙන් දැක්වුවා වූ ප්‍රණීත් පෙරේරා මහත්මයා, ඒ වගේම ශාසිනී පෙරේරා මහත්මිය, ඒ සනුක පුතුණුවන්, ඒ වගේම ප්‍රසාදී දියණියතුළු හැම දිනාටම මේ පින එයගේ සියලු සත්‍රාත්නයිෂ්ඨ සිදුවීම සඳහා හේතු වේවා. විශේෂයෙන් අප නමින් මිය ගිය කිසියම් ඥාති පිරිසක් පින් බාරපරතුකින් සිටිනම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මිය ගිය ඥාතිවරුන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු කුසල් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින තුන හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදයේ සලසා දෙත්වා. විශේෂයෙන් මේ කුඩා දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන ලෝකෙට වැඩ ඇති සමාජයට ප්‍රයෝජනවත් තිංවන්ත දරුවන් වීමට නිරෝගී සම්පන්න දරුවන් වීමට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එතාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එතාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එතාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා. හොඳයි පින්තුනි, අද මේ පින්කම ඉතාම මැනවින් සිදු කරන්නට උදව්පකාර කළ මේ පින්කම මැනවින් සංවිධානය කළ ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලා දෙනමත් අපේ ඊටම ගෞරවයෙන් ආදරයෙන් කෘතඥතාවයෙන් සිහිපත් කරනවා. අපේ දීපානන්ද හාමුදුරන් වහන්සේ, ධම්මරතන හාමුදුරුවෝ මේ පින්කම ඊටම ලස්සනට සංවිධානය කරලා ඊටම හොඳින් විහාරස්ථානය පිරිසිදු කරලා මේ පින්කම හොඳින් සිදු කරන්න පිනතුඩු දවපකාර කළා. එනිසා උන්වහන්සේලාගේ සියලු අධ්‍යාපනික හා ආධ්‍යාත්මික අභිලාෂයන් සඵල කරගන්නට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ අප හැම දිනාට මෙලවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් නිරෝගීව ජීවත් වන්නට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ර ප්‍රාර්ථනා කර උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය. හැම දිනාටම තෙරුවන් සරණයි.